අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අරහං ආදී නික්ලේශී සම්බුදු ගුණයට කරන උපහාරයක් සේ සලකා ඉමහා ශ්‍රද්ධාවෙන් අප එකට ගාථා කියලා පූජා කරමු. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසලය, මේ උත්තම පුණ්‍ය ඵලය මීට මාස 3කට කලින් මියගිය ආචාර්ය දෙහිනි සෙනවිරත්න නෝනා මහත්මියගේ සසර ජීවිතයේ සුවපත් භාවය සඳහා, එවාගේම අප නමින් මියගිය වෙනත් ඥාතීන් කිසියම් පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිත්නම් ඒ සියලු දෙනාට පුණ්‍ය ආනුමෝදනා පිණිසත් මේ විශ්වයේ පතනක හෝ මෙලෙස පින් ආනුමෝදන් විය හැකි සත්‍යයන් වෙත්නම් ඒ සියලුම දෙනාට මේ පින සුගති සම්පත්තිය පිණිසත් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී චිරජීවනයේ සඳහාත් හේතු වේවා කියන පැතුමෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් පරමයෙන්ම සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තන්ස භගවතු අරහතු සම්මා සම්බුද්දන්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දන්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්බුද්දන්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බෙඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බුද්ධ රූපං සකලං සදා අධිවාසේතු නෝ බන්තේ සම්බං සන්ධාය පූජිතං අනුකම්පන්නුපාය පටිගන්හාතු මුන්තම අධිවාසේතු නෝ බන්තේ සම්බං සන්ධාය අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාග සතං සමාගමු යාව නිබ්බාන පන්තියා. සාදු සාදු සාදු. අති ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාර වාසී මහා සංඝරත්නය නමසරයි සැලහවත් වාසනාවන්ත පින්නතුනි, ඔබ හැම දෙනෙක්ම මේ විහාරස්ථානය කේන්දර කරගෙන සතිපතා සිකුරාදා දිනයම සිදු කෙරෙන ධර්ම දේශනාවට අහුම්කන් දීමට බලාපොරොත්තු වන අවස්ථාව. අද දින මේ ධර්ම දේශනාවේ විශේෂ අරමුණක් වශයෙන් අපේ ගෞරවනීය මාකන්දරේ ධම්මපීති පණ්ඩිත හඳුරන් වහන්සේ සඳහන් කළ විදියට මීට මාස 3කට කලින් මියගිය ආචාර්ය දෙහිනි සෙනවිරත්න නෝනා මහත්මියට එතුමගේ සසර ජීවිතයේ සුවපත් වීම සඳහා එතුමියට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කරගෙන සිදු කෙරෙනවා. පසුගිය තුන් මාසයේ තිස්සේම විවිධාකාරයෙන් පින්දහම් සිදු කරලා විශේෂයෙන්ම අපේ ආචාර්ය ආනන්ද සෙනවිරත්න මහත්මයා ආදරණීය ස්වාමි පුරුෂයා විදියට, එවන් මේ රටේ සිටින ආදරණීය සහෝදරයන්, ඥාති මිත්‍රාදීන්, හිතවතුන්, එවැනි මාතේ විහාරස්ථාන සම්බන්ධ බොහෝ අය විවිධ ආකාරයෙන් පින්දහම් කරලා යතුමෙට පුණ්‍ය ආනුමෝදනා කළා. ඒ වගේම ආනන්ද සිනමෙරත්න මහත්මයා ඊටම දුෂ්කර අවස්ථාවට පත්වෙච්ච මොහොතෙහි අපේ දායක පින්නතුන් එතුමා සමග සිටමින් එතුමාට ලොකු ශක්තියක් දෙමින් එතුමාගේ මේ සියලු පින්කම් වලට ආධාර උපකාර කරනවා, එතුමාට අනුග්‍රහ කරනවා. එතුමාගේ මානසික කර්තිය හොඳින් තියන්නට බොහෝ දෙනෙක් ඊටාම් මෛත්‍රියෙන් කරුණාවෙන් උදව් උපකාර කරනවා. ඉතින් හැම දිනකටම අපි මේ වෙලාවේ ආශිර්වාද කරන්නට ඕන. ඒ වගේම විශේෂයෙන් අපි සඳහන් කරන්නට ඕන ආනන්ද මහත්මයා ගතවන තුන් මාසයේ තිස්සේ විවිධ ආකාරයෙන් පින්දහම් සිදු කළා. විශේෂයෙන්ම සංඝ සතු දානමය පින්කම් සිදු කරන අතරේදී පසුගිය තුන් මාසයේ පුරාම ධර්ම දේශනා සිදු කරවලා ඊට අනුග්‍රහ දක්වලා ධර්ම දානමය පින්කම් කරලා දෙවිනෙනාට පුණ්‍යානුමෝදනා කරන්නට කටයුතු කළා. ඉතින් එතුමාගේ මේ සත්භාවය අපි මෙහි මගේ කරනවා. ඒ වගේම දෙවිනෙනා අවසාන මොහොත දක්වාම එතුමිය සමග සිටමින් එතුමියට පිහිට වුණා, උදව් උපකාර කළා. බෙහෙත් ආහාර පාන ආදීන් විතරක් නෙවෙයි, අවසාන මොහොත දක්වාම එතුමියට ධර්මයෙන් උපකාර කළා, ධර්ම අනුග්‍රහය දක්වා එතුමගේ සසර ජීවිතයේ සුවපත් වන්නට කලහැකි උපරිම කටයුතු සිදු කළා. ඒ සඳහා අප විහාරස්ථානයේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම ධම්මපීති හාමුදුරුවෝ, සිරිනන්ද හාමුදුරුවෝ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලා සාසනික වශයෙන්, ආගමික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් එතුමියට ලබා දී හැකි උපරිම උපකාරය අවසන් මොහොත දක්වාම ලබා දුන්නා. ඉතින් ඒ හැම දිනාටම අපි මේ අවස්ථාවේදී පුණ්‍ය ආනුමෝදනා කරනවා. සන්දාන්ත පින්නතුනි, බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා, ව්‍යාධි ධම්මෝ ව්‍යාධින් අනතීතෝති අබේහං පච්චවේකි සම්බං. අප නිතර ලෙඩ වෙන අය කියන කාරණාව නිතර මෙනෙහි කරන්න කියලා, ලෙඩවීම නොයෙකුමපු අය කියන කාරණය නිතර මෙනෙහි කරන්න කියලා. ලෙඩවීම ඇතුළු ජීවිත අභියෝග රැසකට අප ජීවිත කාලය මුහුණ දෙනවා. අනේ සියලු අභියෝග ජය ගන්නට පුළුවන් ආකාරය බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපට ඉතාම පැහැදිලිව දේශනා කළ තියෙනවා. ඒ ධර්මය අපි ශ්‍රවණය කළොතින් නිසිලෙස, ඒ වගේම මේ ධර්ම අපේ ජීවිතයට අප සම්බන්ධ කරගත්තොතින් අපට බාහිරින් එන ලෙඩ දුක් වලින් කිසියම් ප්‍රමාණයකින් නිදහස් වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපට ලෙඩ දුක් වලින් නිදහස් වෙන්න බැරි වුණත් කායික වශයෙන් අපට හැකියාව තියෙනවා මානසික වශයෙන් එන දුක් පීඩා ටිකෙන් නිදහස් වෙලා මේ ලබාගත් ආ ජීවිතය ඉතාම ඉහළ මට්ටමටපත් කරගන්නට පුළුවන් සියලු මනුසාසනා බුදුදහම තුළ දැක්වෙනවා. ඉතින් අප අද ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ අපට වැළඳෙන ලෙඩ රෝග පිළිබඳවත්, ඒ ලෙඩ රෝග කලින්ම නිවාරණය කරගන්නට පුළුවන් නම් කළ යුතු ආකාරය පිළිබඳවත්, ඒ වගේම ලෙඩ වුණාට පස්සේ අපේ ඇති කරගත යුතු ආකල්ප පිළිබඳවත්, ඒ වගේම ලෙඩ දුක් මැදේ වුවත් අප මානසිකව නොවේටි ආධ්‍යාත්මික වශයෙන් ඉහළම මට්ටමට අපේ හිත ගන්නට පුළුවන් ආකාරයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුශාසනා කීපයක් මේ වෙලාවට අනුරූපව සාකච්ඡා කරන්නටයි අප බලාපොරොත්තු වෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ සත්‍යයන්ට වැළඳෙන රෝග වර්ග දෙකක් තියෙනවා. එකක් ශාරීරික වශයෙන්, එහෙමත් නැත්නම් කායික වශයෙන් වැළඳෙන රෝග. ඒ වගේම මානසික වශයෙන් වැළඳෙන රෝග. අපේ භෞතික ශරීරයට නොයෙක් විදිහ හේතු මත ලෙඩ දුක් හැදෙනවා. ඒ වගේම මානසික වශයෙන් උත් අපේ ලෙඩ දුක් වලටපත් වෙනවා. අපට ඇතිවන කායික රෝග දිහා බලනකොට බුදුදහමේ දැක්වෙනවා වාපිත් සෙමාදී දෝෂයන් නිසා ලෙඩ දුක් අපට හැදෙනවා. ඒ වගේම උතුපරිණාම ජාතියපු විදියට ඍතු වෙනස් වීම වශයෙන් ලෙඩ දුක් හැදෙනවා. ඒ වගේම විෂම පරිහාර ජාබාධා කියපු විදියට අපේ වැරදි චර්යා නිසා, අපි ගන්න ආහාර පානවල වැරදි චර්යා හෝ අපේ යම් යම් වැරදි හැසිරීම් මත අපට ඇතිවන ලෙඩ දුක් තියෙනවා. ඒවට කියනවා විස්සම පරිහාර ජාබාධා කියලා. ඊළඟ සඳහන් කරන ඕපාකමික ආබාධා. අපි කරන යම් යම් උපක්‍රම නිසා අපි මිනිසා හෝ වේවා අපේ ජීවිතයට හානියක් කර ගැනීම වශයෙන් හෝ වේවා නැත්නම් වෙනත් පිටස්තර කිනුකගේ කිසියම් උපක්‍රමයකින් අපට වැළඳෙන ලෙඩ රෝගක් තියෙනවා. මේ සියලුම ලෙඩ අතරින් කරුණු 8ක් දක්වා දී බුදුහාමුදුරෝ අවසාන කරුණ ලෙස සඳහන් කළේ ඒ තමයි කම්ම විපාකජා ආබාධා. අතීත ආත්ම භවවල හෝ මේ ආත්ම භවයේහි කළා වූ යම් යම් කර්ම තුලින් ඇතිවන ලෙඩ දුක් තියෙනවා. මෙතෙන්දී අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. බොහෝ විට කෙනෙක් ලෙඩක් හැදිච්ච අවස්ථාවේදී අපි බොහෝ විට කර්මයටම බාර දෙනවා. නමුත් පින්වතුනි හැම රෝගයක්ම කර්මයෙන් හැදෙනවා කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. ඒක එක කරුණක් විතරයි. ඊට අමතරව තවත් විවිධ හේතු මත ලෙඩ දුක් හැදෙන්න පුළුවන්. අනේ ලෙඩ දුක් හැදෙන අවස්ථාවන් වලදී අපට කලින්ම ඒ පරිසරයක සාධක යම් කිසි විදියකට පාලනය කරගන්න පුළුවන් ඒවා අපි පාලනය කරගත යුතුයි. ඒ වගේම අපේ වැරදි චර්යාව වලින් ඇතිවන ලෙඩ දුක් අපි පාලනය කරගත යුතුයි. මෙන්න මේ අතුරින් අපි මේ වගේ දේවල් කළත් සමහර විට අපට වළක්වන්න බැරි රෝගාබාධ එනවා. ඒ තමයි සසර කර්මගත දෝෂ හැටියට එන ලෙඩ දුක් තියෙනවා. ඒ ලෙඩ දුක් වලින් අපේ ශාරීරික වශයෙන් කිසියම් ආබාධ ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඇති වෙන්න තියෙන කර්ම එකතකින් අපි යහපත් පුරුදු සහ බුද්ධිමය වශයෙන් පාලනය වෙලා අපට කිසියම් ප්‍රමාණයක් පාලනය කරන්න පුළුවන්. ඒ අතර අපි ඒ ලෙඩ දුක් අපේ ජීවිතේට එන කලින් අපට යම් යම් විදිහේ ඊටාම ප්‍රබල කුසල ධර්මයන් සිදු කරගෙන අපේ ජීවිතේට එන තියෙන කර්ම දෝෂ කිසියම් ප්‍රමාණයකින් යටපත් කරගන්නට පුළුවන්. සම්පූර්ණයෙන් බැරි වුණත් කිසියම් ප්‍රමාණයකින් අපට යටපත් කරගන්නට පුළුවන්. අන්නේ සඳහා ඒකාතකින් අපි නිවැරදි චර්යා විතරක් නෙවෙයි අපේ කුසල කර්ම ශක්තිය අපි ශක්තිමත් කරගන්නට ඕන. භාගවතුන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා අපේ කර්මය අපට ආවට අපේ මනස දිනු කිරීමෙන් කිසියම් ප්‍රමාණයකින් අපට කර්මය යටපත් කරගන්නට හැකියාව තියෙනවා. එෙහිදී ලෙඩ දුක්කට පත්තලින්නට බෙහෙත් ආදිය පූජා කිරීම වශයෙන් අපට මේක කිසියම් ප්‍රමාණයකින් අපේ කුසල කර්ම ශක්තිය දිනු කරන්න පුළුවන්. ලෙඩ විලින්නට උපස්ථාන කරලා ඒ උපස්ථාන තුළින් අපේ නිරෝගී භාවය සලසා ගන්නටත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි දානමය වශයෙන් විතරක් නෙවෙයි ගෙලුණුට උපස්ථාන කිරීම වශයෙන් විතරක් නෙවෙයි අපේ වැඩිහිටි ආමඩ තාත්තට පූජනීය උතුමන්ට වැඩිහිටියන්ට ගෞරව සම්මාන නමස්කාර ආදිය කිරීමෙන් නිරෝගී භාවය දිගාසිරි සම්පත් සලසා ගත හැකි ආකාරයෙන් බුදුදහමෙහි පැහැදිලි කළ තියෙනවා. එපමණක් නෙවෙයි සිල්වන්ත භව නිතර අප ආරක්ෂා කරන අපේ නිත්‍ය සීල වන පංච සීල හොඳින් ආරක්ෂා කිරීම. ඒ වගේම පොහොය අට සීල් දස සීල ආදී උසස් සීල යන සමාදන් වීම තුළිනුත් මේ අකුසල කර්ම ශක්තිය අපට යටපත් කරගන්න හැකියාව තියෙනවා. ඒ අතර විශේෂයෙන්ම බුදුදහමෙහි ලෞකික කුසලයේ ලෙස සඳහන් කළ තියෙන්නේ කිසියම් සමත භාවනාවකින් හිත සමාධිමත් කිරීම. බුද්ධානුසති භාවනාව, ධම්මානුසතිය, සංඝානුසතිය, සීලානුසතිය ආදී අනුස්ති භාවනා සඳහන් කළ තියෙනවා. කිසියම් කුසල අරමුණක දිගු වේලාවක් අපේ හිත සමාධිමත් කරගන්න පුළුවන් නම් ඒකාත්මීය කරගන්න පුළුවන් නම් ඒක පින්නතුනි අපට එන රෝග කිසියම් ප්‍රමාණයකින් යටපත් කරගන්නට ඒක හේතු වෙනවා. භාවනාව තමයි ඉහළම කුසලයේ විදියට බුදුදහමේ දක්වලා තියෙන්නේ. ඒ භාවනා ක්‍රම අතර පින්නතුනි අපට පුළුවන් මෛත්‍රිය වඩන්නට ලෞකික වශයෙන් සිදු කරන කුසල අතරින් සහ භාවනා අතරිනුත් ඉහළම කුසලයේ විදියට භාගතුන් වහන්සේ අපට පැහැදිලි කළේ සම්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා නිරතුරුව මෛත්‍රිය භාවනා වැඩීම. පින්නතුනි මේ වගේ ඊටාම විසනකාරී කාලයකින් අපි අපට ජීවිතෙහි වෙනත් වෙනත් අය විවේචනය කරන්නට හෝ අඩුපාඩුකම් සොයා බලන්නට අපට මේ කාලය නෙවෙයි පින්නතුනි. අපි මේ ලබාගත්තු ඊටාම දුර්ලභ අවස්ථාව කොයි මොහොතේ අපට අහිමි වෙද කියන්න බෑ. අන්‍ය තත්ත්වේ මත අපට වටින්න අපේ ජීවිතේ, අපේ ජීවිතේ වටින්න අපේ මනස, ආධ්‍යාත්මික දියුණුව. ඒ ආධ්‍යාත්මික දියුණුව ලබාගත්තු පමණටයි අපට දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. අන්‍ය වෙන තත්ත්වයක් මත විශේෂයෙන් මේ කාලේ පිනතුනේ අපි දක්ෂ වෙන්නට ඕන, බුද්ධිමත් වෙන්නට ඕන. අපේ දෛනික ක්‍රියා සියල්ලක්ම ආධ්‍යාත්මික ඉලක්කය ඉස්මතු කරගෙන පෙරමුණේ තබාගෙන සිදු කරන්නට. දවසට එකවක් හෝ නිවසේ සමග එකතු වෙලා සවසට සම්බුද්ධ පූජා පවත්වලා, ඒ වගේම සීලය පංච සීලය සමාදන් වෙලා බුදුගුණ වඩලා බුද්ධ පූජා පවත්වලා විනාඩි 10ක් හරි මෛත්‍රී භාවනා කරන්න පුළුවන් නම් මේක තමයි ආධ්‍යාත්මික ජීවිතය දියුණු වෙන්නට විශේෂයෙන්ම හේතු වෙනවා. පින්නතුනි, මේ තුලින් අපට හුදෙක් බාහිර කුසලයේ අපේ ජීවිතයට එකතු වෙන විතරක් නෙවෙයි, අපේ ආධ්‍යාත්මික ශක්තියේ දියුණුව නිසා ඒ ශක්තිය අපේ ශරීරයේ නිරෝගී භාවයට හේතු වන ප්‍රතිශක්තිකරණය දියුණුව වෙනට හේතුවක් වෙනවා. බොහෝ විට අපි මානසිකව දුර්වල වුණොත් ඒ මානසික දුර්වලතාවය අපේ කායික ශක්තිය හීන වෙනට හේතු වෙනවා, ශාරීරික ප්‍රතිශක්තිය අඩු වෙනටත් මේක හේතුවක් වෙනවා. අනේ නිසා දිනපතාම පින්නතුනි, දානමය වශයෙන්, සීලමය වශයෙන්, වන්දනාමය වශයෙන්, මෛත්‍රී භාවනා වශයෙන් නිතරම තමන්ගේ කුසලයේ ඉහළ මට්ටමකට තියාගන්නට, හිත පිරිසුදුව තියාගන්නට උත්සාහ කරන්න. අනේ මානසික දියුණුව, ආධ්‍යාත්මික ශක්තිය, අපේ කායික ප්‍රතිශක්තිකරණය දිනුවන්නට, ශක්තිමත් වන්නට හේතුවක් වෙනවා. මෙහිදී පින්නතුනි විශේෂයෙන්ම අපි විශේෂයෙන්ම තේරුම් ගත යුතු කාරණය තමයි සිල්වන්තව මෛත්‍රී භාවනාව වඩන්නට හුරු වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, මේ ජීවිත කාලය අපිට ඉතාම සීමිත කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කාලේ දිනපතාම පින්නතුනි අනිත් අයගේ යහපත වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන්න, පුද්ගලයන්ගේ අඩුපාඩුකම් බලලා වාද වේද ඇති කරගන්න වෙලාවක් නෙවෙයි අපට. බුදුහාමුදුරුවෝ සඳහන් කරපු විදිහට මේ අපේ ජීවිතයේ හැමෝෙහි දේව දූතයෙක් පැමිණිච්ච අවස්ථාව, ලෙඩවීම කියලා කියන්නේ, ව්‍යාධිය කියලා කියන්නේ භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ දේව දූතයෙක් කියලා. ලෝකයේ අවසානයේහි ලෝක විනාශය වෙනකොට ඉහළ දිව්‍ය ලෝකවලින් මනුස්ස ලෝකෙට දෙවිවරු ඇවිල්ලා සඳහන් කරනවා අප්‍රමාදී වික්මනට දාන ආදී පින්දහම් කරන්න ඔබට තව ඉතාම ටික කලයි ජීවත් වෙන්න තියෙන කියලා. අන්න ඒ වගේ පින්නතුනි අපි දෛනික කටයුතු, තමන්ගේ රැකිරක්ෂා අධ්‍යාපනික ආදී කටයුතු කරන අතරේදී ඒ සියල්ලටම වඩා ඉහළම මට්ටමකින් අපි අපේ ආධ්‍යාත්මික ජීවිතය තබා ගන්නට ඕන. ඒ කියන්නේ අපි කොයි මොහොතේ ලෙඩ වේද දන්නේ නැහැ. මේ ලෙඩවීම නැමැති දේව දූතයා කොයි වෙලෙ අප වෙත එද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක අපටම එන්න ඕනේ නැහැ. ඔබ සියසින් දැන් දකිනවා බාහිර ලෝකයේ බොහෝ දෙනෙක් ලෙඩ දුප්පට පත් වෙන ආකාරය. බුදුහාඳුරෝ දේශනා කළේ ව්‍යාධි විදුක්කෝ කියලා. ලෙඩවීම දුකක් හැටියටයි බුදුහාඳුරෝ දේශනා කළේ. හැබැයි පින්නතුනි මෑත කාලේ වෙනකම්ම විශේෂයෙන් මේ වගේ බටහිර පරිසරයක ඉන්න ඔබට මේ ලෙඩවීම කියන එක දුකක් කියලා තේරුන්නේ නැහැ. ඇයි ඒ? ඔබ ලෙඩ වුණාම ඊටාම ලස්සන රෝහලක ගිහිල්ලා ඊටාම සුඛෝභෝගී කාමරයක ඉඳගෙන ඔබට ඊටාම ලස්සනට ගෙදරටත් වඩා හොඳට ඉන්නට පරිසරය මතයි ඔබ ප්‍රතිකාර ගත්තේ. ඔබේ ඥාතීන් ඔබ හමු වෙන්නට එනවා රෝස මල් අරගෙන, වෙනත් වෙනත් මල් අරගෙන මගුල් ගෙදරට එනවා වගේ ඔබ රෝහලේ හිටියත් ඔබ බලන්න ආව පසුගිය කාලේ. ඔබට මේ ව්‍යාධිය ලෙඩවීම දුකක් කියන එක තේරුන්නේ නැහැ. පින්නතුනි එහෙම ජීවිත ගත කරපු අපි අද දවසේ බලන්න පින්නතුනි අපේ තත්ත්වය මොකද්ද? අද අපට අපේ ඥාතියන් රෝහලට ඇතුළු කරන දොරටුව ළඟට විතරයි අපට යන්න පුළුවන්කම තියෙන්නේ. එතනින් පස්සේ සම්පූර්ණයෙන්ම අනිත් අයගේ පාලනය, නොයෙක් විදිය උපකරණවල පාලනය මතයි අපට තනියම හුදකලාම ඉන්න වෙලා තියෙන්නේ. ලෙඩ වෙන සුව වේලාවකින් හොඳයි, නැත්නම් ඇතැමෙට පින්නතුනේ මේ රෝගෙන් අපි මිය ගියොතින් ලෙඩ නෙවෙයි අපට ලෙඩාගේ දේහයවත් අද අපට දකින්න පුළුවන් මට්ටමක නෙවෙයි අපි ඉන්නේ. මේක තමයි පින්නතුනේ ජීවිතය අර්ථය. බොහෝ විට අපි මේ කාරණිය දකිනවා, අහනවා, අනිත් ඇයට මේ වගේ ලෙඩ වෙන්න පුළුවන් කියන එක අපි හිතනවා. නමුත් පින්නතුනේ ඔබ කී දෙනෙක් නම් හිතුවද ඒ අනිත් ලෙඩොන්ට අයට වෙන ඉරණම මටත් හෙට දවසේ වෙන්න පුළුවන් කියලා ඔබ කීදෙනෙක් හිතුවද? ඔබ හිතුවනම් පින්නතුනි ඔබේ ජීවිතවල පැහැදිලි වෙනසක් වෙන්නට ඕන. මොකද්ද මේ වෙනස? මේ වෙනස තමයි හැකිතාක් දුරට තමන්ගේ හිත පිරිසුදු වෙනට කටයුතු කරන්න, හිත දියුණු කරගන්න වැඩ කරන්න. ඒ විතරක් නෙවෙයි ඔබේ ළඟම ඉන්න ඥාතීන්ගේ ආධ්‍යාත්මික දියුණුවට වැඩ කරන්න. ලෝකයේ වැඩි පිරිසකට යහපත වෙන විදිහට මේ ගත කරන ඉතාම ටික කාලයක් කැප කරන්නට උත්සාහ ගන්න. මේක තමයි පින්නතුනි ඇත්තටම අපි අපේ ආධ්‍යාත්මික ජීවිතේට එළඹුණා. මේ ලෙඩවීම සහ මරණය අපේ ජීවිතේට ආදර්ශයක් ගත්තා කියලා බලන තින සලකුණ මේකයි. ඉතින් අපි සඳහන් කරේ මේ කායික ලෙඩ. මේ කායික ලෙඩ පින්නතුනි කිසියම් ප්‍රමාණයකින් අපට අඩු කරගන්න පුළුවන් වුණත් අපට සම්පූර්ණ කායික ලෙඩ වලින් නිදහස් වෙන්න බැරි වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ව්‍යාධි ධම්මෝන් ව්‍යාධින් අනතීතෝති අභින්හන් පච්චවේකිතබ්බං. ලෙඩවීම ඉක්මවපු කෙනෙක් නෙවෙයි, ලෙඩවීම කියන කාරණය තමන්ගේ ජීවිතයට එන්න පුළුවන් කියන කාරණය නිතර මෙනෙහි කරන්න කියලා භාගතුන් වහන්සේ අපට දේශනා කළා. ඇයි මේකට හේතුව? බොහෝ දෙනෙක් අනිත් අය ලෙඩ වුණාට මම ලෙඩ වෙන්නේ නැහැ කියන මාන්නයක් තමන්ගේ ළඟ තියෙනවා. මේකට කියන්නේ ආරෝග්‍ය මදය කියලා. නිරෝගී භාවය නැමැති මදයෙන් මත් වෙලා ඉන්නේ. ඇතැම් විට ඔබ බොහොම හොඳ පිරිසිදු සෞඛ්‍යදායී ආහාර ගන්න නිසා හෝ වේවා, එහෙම නැත්නම් ඔබේ පරම්පරාවේ කෙනෙක් ලෙඩුනේ නැහැ කියන කාරණ නිසා හෝ වේවා, ඔබ ජීවිත කාලේ ලොකු ලෙඩකට පත්ුනේ නැහැ නිසා හෝ වේවා, ඒ වගේම ඔබට වෛද්‍ය රක්ෂණය තියෙනවා, වෙනත් වෙනත් උපකරණ බෙහෙත් විටමින් ආදී ඔබ පාවිච්චි කරනවා, එහෙම නැත්නම් ඔබේ ළඟම ඥාතීන් වෛද්‍යවරු වශයෙන් ඉන්නවා, ඇතැම් විට ඔබ වෛද්‍යවරේ, මෙන්න මේ වගේ හේතු අපි මුල් කරගෙන අපි හිතනවා මම නම් ලෙඩ වෙන්නේ නැහැ කියලා. එහෙම ආකල්පයක් අපේ යටි හිතේ තියෙනවා පින්නතුනි. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ලෙඩ වෙන්නේ නැහැ කියන මාන්නයෙන් ඉන්නවා නම් ඒක තමන්ගේ මෝඩකම හැර වෙන කුමක්ද කියලා. මේ ශරීරයේ ස්වභාවය පින්නතුනි ඕනෑම වෙලාවක ලෙඩ දුක්කටපත් වෙන්න පුළුවන්. මේක අනාත්ම ස්වභාවයුක්ත දෙයක්. අපි කැමති විදිහට පාලනය කරන්න පුළුවන් දෙයක් මේක. සාමාන්‍ය අසරණ මිනිසයාගේ පටන් වෛද්‍යවරයා දක්වා, සාමාන්‍ය සුළු රැකියාවේ පටන් රටකින රැකියතුමා දක්වා ඕනෑම කෙනෙකුට කායික වශයෙන් ලෙඩ දුක්කට පත් වෙන්න පුළුවන්. පින්නතුනි අන්නේ ලෙඩව දුක්කට පත් වෙච්ච වෙලාවේදී අපි ඒකට අදාළව ප්‍රතිකාර ගන්න අතරේදී අපේ මානසිකත්වය කොහොමද තියාගන්න ඕන? ඒ වගේම අපේ ළඟම ඥාතියේ ලෙඩ වෙච්ච අවස්ථාවේදී අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඕනේ කියන කාරණයත් පිළිබඳව අපි බුද්ධිමත් වෙන්නට ඕන. සමහර දිනේ මේ අවස්ථාවේදී හුඟක් කලබල වෙනවා. ඒකට හේතුව තමයි කලින්ම මේ ගැන නොසිතා සිටීම. තිනුතුනි කලින්ම මේ ගැන හිතලා තිබුණොත් අපිට යම්කිසි ප්‍රමාණයකින් අර ඇතිවන පීඩණය අඩු කරගන්නට පුළුවන්. ඊට අදාළව නිසි ප්‍රතිකාර ගන්න ගමන් තිනුතුනි එකහතකින් අපේ රෝගියා අපි හොඳ මානසිකත්වයෙන් තියන්නට ඕන. ඒ වගේම අපිට තමන් ලෙඩ වුණොත් ඔබ මා අපත් දක්ෂ වෙන්නට ඕන හොඳ මානසිකත්වයේ ඉන්න. ප්‍රතිකාර ගන්න අතරේදී පින්නතුනි අපට පුළුවන් නම් අපේ අසනීප වෙච්ච ඥාතිවරයෙකුට උපස්ථාන කරන්න. ඒක අපට ලැබෙන ලොකු භාගයක් ජීවිතේ. කිසියම් කෙනෙක් නිකම්ම මේ යනට වඩා ඒ තැනත්තා ඉන්න කාලේ අපට බෙහෙත් ටිකක් දෙන්න පුළුවන් නම්, ආහාර පානයක් දෙන්න පුළුවන් නම්, උපස්ථානයක් කරන්න පුළුවන් නම් මේක අපේ ජීවිතේ ලොකු සතුටක්. ඒ නිසා ඒක සුභවාදීව අපි හිතන්නට ඕන. අපේ ළඟම ඥාතියේ හිතවතේ ලෙඩ වෙච්ච අවස්ථාවේදී එයාට උපස්ථාන කරන් ලැබීම අපටත් පිනක් කරන්න තියෙන අවස්ථාවක් විදිහට සලකන්න පින්නතුනි. ඒ විතරක් නෙවෙයි අපි ලෙඩ වුණාම අපට ප්‍රතිකාර කරගන්න අතරේදී ඒ සුවතාවේ බලාපොරොත්තු වෙන අතරේදී ලෝකයේ ආසනීප වෙලී ඉන්න අනිත් හැමදෙනාම සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා ඒ තමන්ගේ රෝගී කාලේ පුරාම පුළුවන් නම් භාවනාවක් විදිහට වඩන්න. ඒ ආධ්‍යාත්මික ශක්තිය අපේ කායික නිරෝගීතාවය දිනු කරගන්නට හේතුවක් වෙනවා. අනිත් වැදගත්ම කාරණයක් තියෙනවා පින්නතුනි. අපට කිසියම් ආකාරයකින් ලෙඩ දුක්කට පත්තර අපි දැනගත්තොත් අවසාන මොහොත කියලා අපට හොඳ සීකපනාව තියෙනවා නම් කතා බහ කරන්න පුළුවන් නම් පින්නතුනි ලෙඩේ ඇතර හංගන්න ඕනේ නැහැ. අපි අවංකව ලෙඩේ ගැන කල්පනා කළා. අපි ළඟින්ම ඇසුරු කරපු ඥාති මිත්‍ර ආදීන් ඉන්නවනම්, ළඟ පහත කෙනෙක් ඉන්නවනම්, එයාට එන්න කෙනෙක් ඔබ බලලා යන්න. කාට හරි කතා කරන්න පුළුවන් නම් කතා කරන්න එයාට. අනේ අපි හුඟ කාලක් හොඳින් හිටියා, ඔයා මට උදව් කළා, ඒවට බොහොම පිං ස්තුති කරන්න එක. මොකද පේනවෙන්නේ අපේ මේ ජීවිත කාලයේ මේ මොනගෙහි අවස්ථාව මෙතනින් අපිට ගිලිහිලා ගියොතින් ඇතැමිට මේ අපේ වටේ ඉන්න ඥාති මිත්‍ර ආදීන් ඇතැමිටයි කල්ප ගානකටත් මොන ගෙහෙන්නේ නැහැ. ඉතින් මේකට මොන ගෙහෙච්ච අපේ පාසල් කාලේ යාළුවෝ වෙන්න පුළුවන්, ඥාති මිත්‍ර ආදීන් වෙන්න පුළුවන්, අසල්වැසියන්, එයත් එක්ක සුහදව කටයුතු කරන්න. එයා තමගේ ගෙදරට ගෙනවා ගන්න පුළුවන් නම් සෞඛ්‍ය පුරුදු ඒ ආරක්ෂා සහිතව එයත් එක්ක කතා බහ කරලා සතුටින් එයාගෙන් සමු ගන්න. මේක බොහෝ දෙනෙක් මේ අවස්ථාව අර්ථවත් විදිහට ගත කරන්නේ නැහැ. ඇතැමිට මේ අවස්ථාවේ මඟ හරිනවා. ඇතැමිට මේක කරුණාවෙන් කරන්න පුළුවන්, අනිත්‍යයට බාධාවක් නිසා මම කරදර ගන්න හොඳ නැහැ කියලා. නමුත් වෙනතනෙ ඊටත් වඩා වැදගත් වෙනවා මේ අවස්ථාවේදී එයාය තමන්ට අහිමි වෙන්න කලින්, එයාගෙන් තමන් සමු ගන්න කලින් එයාත් එක්ක කතා බහ කරන්න. අඩුම ගානේ දුරකථන පණිවිඩයකින් හරි කතා කරන්න. ඒ විතරක් නෙමෙයි, මම හොඳට ජීවිතය ගත කළා, ඔබත් ඒ වගේ ගත කරන්න. ජීවිතයේ ස්වභාවය මේක. අපිට ලැබෙච්ච මේ හොඳම අවස්ථාවක්. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා, අඩුපාඩු හදාගෙන ඉක්මනින්ම ධර්මයේ හැසිරෙන්න. ඉතින් අපි නැවතයි සසරේදී හමු වෙමු කියලා ඊයගෙන් සමගන්න පුළුවන් නේද? කොච්චර අපට සතුටෙන් මේකට හිතයගෙන් සමගන්න පුළුවන්ද? ඒ වගේ තමන් ගැති මොන හරි වරදක් හිම වෙලා තියෙනවා නම් ඒවට හොනන් සමාවත් ගන්න. කොච්චර සතුටෙන් අපට මේ ජීවිතයට සමදෙන්න පුළුවන්ද? ඉතින් මේ කාරණේත් මම සඳහන් කළේ අපේ සමහර පින්නතුන් මේ අවසාන අවස්ථාව බුද්ධිමත්ව සතුටෙන් ගත කරන්න අපි දක්ෂ වෙන්නේ නැහැ පින්නතුනි. ඒ වගේම ඇතැමිට අපේ අම්මා තාත්තා ඉදිරියෙන් අපේ ජීවිතයෙන් සමගන්න වෙනවා. ඉතින් එවැනි අවස්ථාවේදී අම්මා තාත්තා දගෙන පුළුවන් නම් කතා බහ කරන්න පුළුවන් නම් එයාටත් පින් දෙන්න. එයාගේ හිත හදන්න. බොහෝ විට අපි අසනීප වෙච්ච වෙලාවේදී අපේ ළඟම ඥාතී කලබල වෙනවා. ඇතැමිට එයා අපිට වඩා දුක් වෙනවා. නමුත් වෙනතුන අපි දක්ෂ වෙන්නට ඕන. අපේ ළඟම ඥාති මිත්‍රාදීන් දුක් වුණත් ඒ අය දුක් නොවන විදියට ඒ අයගේ හිත හදාගන්න දක්ෂ වෙන්න ඕන. මම හිත හදාගෙන ඉන්නේ, ඔබ කලබල වෙන්න එපා, ඔබත් හිත හදාගන්න කියලා අපි දක්ෂ වෙන්නට ඕන අපේ ළඟ ඉන්න අනිත් අයගේ හිත හදන්නට. ඒ වගේම අපේ ළඟම ඥාතියෙක් ලෙඩ වුණොතින් අපි දක්ෂ වෙන්නට ඕන. අපි මානසිකත්වයේ වැටිලා අපි අහනේ හපොයි කියන හොඳ නැහැ. ඒක ඊට පස්සේ එයාට දුකක් වෙනවා. ඒ නිසා අපි දුකටපත් වෙන හොඳත් නැහැ, අපේ ලෙඩා දුකටපත් කරන හොඳත් නැහැ. මේ දෙකම අපි සමබරව කරගන්නට දක්ෂ වෙන්නට ඕන. පිනුතිනේ අපි මා මුලින් සඳහන් කළේ, මේ අප මුලින් විස්තර කළේ කායික වශයෙන් අපට එළඹෙන ලෙඩ රෝග ආදී පිළිබඳව. ආධ්‍යාත්මික වශයෙන් අපි දියුණු වුණත් අපට පිනුතින ඕනම වෙලාවක කායික වශයෙන් ලෙඩ දුක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කර්ම විපාක විදියට එන ලෙඩ එන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අපට විතරක් නෙවෙයි, ආධ්‍යාත්මික දියුණු වෙච්ච උතුමන්ට මේ තත්ත්වයට මිලා තියෙනවා. මෙන්න මේ කායික ලෙඩ දුක් වලට වඩා බුදුදහමෙන් ප්‍රධාන වශයෙන් අවධාරණය කරන්නේ මානසික වශයෙන් අපට එන තියෙන ලෙඩ දුක්. ඔබ බලන්න, යම්කිසි කෙනෙක් කායික වශයෙන් ලොකු ලෙඩකට පත් වෙලා ඉන්නවා. නමුත් ඌට හොඳට සිහිය තියෙනවා. ඒ අතර තවත් කෙනෙක් ඉන්නවා මානසික රෝගයකට පත් වෙලා. ඇතැමිට යාට කරන්න කියන දේවල් මොකනවද කියලා තේරෙන්නේ නැහැ. හිතට එන දේවල් කරනවා. තමන්ගේ ඇඳුම් පැළඳුම් ටික පාලනය කරගන්න බෑ. මේ වගේ අපි මානසික විවෘතතාවයකට පත් වෙනවා කියන පින්නතුනි. බලන්න අපි කොයිතරම් අසරණ වෙනවද. බොහෝ විට අපට හිතෙන්නේ කායික ලෙඩක් හැදුනොතින් තමයි ලොකුම අමාරුව කියලා නේ. නමුත් පින්නතුනි, බුදුදහමේ හැටියට ගත්තොතින් කායිකව අපට කොයිතරම් බලවත් ලෙඩක් හැදුනත් අපට සිහිය තියෙනවා නම් ඒක අපට යම්කිසි ප්‍රමාණයකින් පාලනය කරගන්න පුළුවන්. අපට තියෙන ලොකුම වැසණිය පින්නතුනි අනතුරු තමයි මානසික වශයෙන් වෙන ලෙඩ. අපේ ඇඟේ ඇඳුමවත් අපට පාලනය කරගන්න බැරි වුණොතින් ඒ මට්ටමින් අපි අවුරුදු 100ක් හිටියත් පින්නතුනි වටිනවද? අපේ ශරීරය හොඳට ලස්සනයි, අපි හොඳට නිරෝගී කායිකව, නමුත් අපට කිසිම දෙයක් අපේ ජීවිතේ පාලනය කරගන්න බෑ. අපි සාමාන්‍ය කෙනෙක් අපි පිස්සු වැටෙනවා කියලා. ඒ වගේ මට්ටමින් අපි කායිකව නිරෝගීව අවුරුදු 50ක් 60ක් 100ක් හිටියත් ඒ ජීවිතේ පිනතුනේ වටිනවද? ඒ ජීවිතේ වටින්නේ නැහැ පිනතුනේ. එහෙම එක දවසක් ජීවත් වුණත් වටින්නේ අවුරුදු සියයක් නෙවෙයි. බලන්න මෙන්න මෙතෙන්දී කොයිතරම් අපට පේනවද මේ කායික ලෙඩවලට වඩා කොයිතරම් බරපතලද මානසික රෝගී තත්ත්වය කියලා. ඒ මානසික රෝගී තත්ත්වයක් නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි අර මානසික රෝහලකට ගිහිලා ප්‍රතිකාර ගන්න මට්ටම. ඒ වගේම තවත් මට්ටමක් තියෙනවා මානසික රෝහලට නොගියත් අපි ගෙදර හිටියත් අපට තියෙන අපේ හිතට එන කෙලෙස් වශයෙන් ඇතිවන මානසික ආබාධ. විශේෂයෙන්ම බුදුදහමේ දැක්වෙනවා පංච නීවරණ ගැන. ඒ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්ෂච, විචිකිච්ඡා කියන මේ නීවරණ. මෙන්න මේ නීවරණ තමයි පින්නතුනේ අපට වඩාත්ම ජීවිතේ පීඩාගෙන දෙන්නේ. ඒ නීවරණ අතුරනොත් උද්ධච්චය සහ කුක්ෂච කියලා නීවරණ දෙකක් තියෙනවා. උද්ධච්ච කියන්නේ සිතේ විසිරුණු භාවය. කුක්ෂච කියලා කියන්නේ අපේ අතින් වෙච්ච අඩුපාඩු සහ කරන්න බැරි වෙච්ච කුසල් ගැන තියෙන හිතේ දුක, හිතේ පසුතැවිල්ල. මෙන්න මේ හිතේ විසිරුණු භාවය සහ පසුතැවිල්ල කියන කාරණා දෙක මුල් කරගෙන අපේ ජීවිතේ නොයෙක් විදිය මානසික දුක් පීඩා එනවා. අන්නේ දුක් පීඩා වලදී පින්නතුනි අපට කායික දුකට වඩා මේ මානසික දුක අපට පීඩාවක් ගෙන දෙනවා. ඒ තරක් නෙවෙයි, අපේ ළඟම ඥාතීන් වෙන් වෙනකොට, අපි බලාපොරොත්තු වන දේවල් සිදු වෙනකොට, ඇතැම් විට අපේ කායික දුකට වඩා එක ප්‍රබල මානසික දුකක් බවට පත් වෙනවා. බලන්න පින්නතුනි, ඔබ ඉතාම බරපතල අසනීපයකට කායික වශයෙන් පත් වෙන වෙලාවේදී ඔබේ ළඟම ඥාතියේ ඔබ ජීවිතේ වඩාත්ම ආදරණය කරන ඥාති මිත්‍රාදීන් කිහිප දෙනාට ලොකු අනතුරක්, ජීවිත අනතුරක්, ප්‍රිය විප්‍රයෝගයක් වගේ තත්ත්වයක් ඇති වුණා තින් කල්පනා කරලා බලන්න. ඔබට ඒ අවස්ථාවේ දුක ඔබේ තියෙන කායික ලෙඩ ගැනද, නැත්නම් අර ළඟම ඥාතියට වෙච්ච අනතුරද? මේ වෙලාවේ ලොකුම දුක ඔබ හිතනවානේ, මම ලෙඩ වෙලා හිටියත් කමන්නේ, මේ මගේ ඥාතියට වෙච්ච දුක මට හොලගන්න බෑ කියලානේ. බලන්න පිළිතුරු මෙතෙන්දී තාම පැහැදිලි අපට. අපට මේ ශාරීරික වෙන ලෙඩට වඩා මානසික වෙන දුක් පීඩා රෝගාදිය කොයිතරම් බලවත්ද, කොයිතරම් අපට විඳගන්න බැරිද කියලා. මෙන්න මේ தත්ත්වය මත බුදුදහමෙන් අපට විස්තර කරන්නේ. එක පැත්තකින් කායික නිරෝගීතාවය ගැන බුදුදහමේ අගය කළා තියෙනවා. ආරෝග්‍ය පරමාලාභා, විස්වාස පරමාඥාති, සන්තුට්ටි පරමන්දනං, මේ වගේ කරුණු විස්තර කරනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ එකල හිටිය පොසොන් රජතුමාට විස්තර කළා ආරෝග්‍ය පරමාලාභා, නිරෝගී භාවය උතුම්ම ලාභය කියලා. මේ ගාථාව දෙපළක විස්තර වෙනවා. මේ ආරෝග්‍ය පරමාලාභා කියන ගාථාව ස්ථාන දෙකක ධර්මයේ සඳහන් වෙනවා. එක තැනක කොසොන් රජතුමාට දේශනා කරපු විස්තරය. එතින්ද දක්වන්නේ ආරෝග්‍ය පරමාලාභා කියන කායික නිරෝගීතාවය. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ මාගන්ධීය සූත්‍රය සඳහන් වෙනවා. එතන දැක්වෙන්නේ මානසික සුවය ගැන. ඒ නිසා බුදුදහමේ කායික සුවයත් මානසික සුවයත් දෙකම පිළිබඳව මේ ආරෝග්‍ය පරමාලාභා කියන කාරණයෙන් විස්තර කරනවා. එතකොට කායික වශයෙන් නිරෝගී වෙන්න උත්සාහ කරන ගමන් ඒක අපට බැරි වුණත් වෙනතුනි අපට එකක් කරන්න පුළුවන්. ඒ තමයි මානසික වශයෙන් නිරෝගී වෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට මානසික දුක් පීඩා එන ආකාරය. ඒ මානසික දුක් පීඩාමයි වෙනතුනි අපේ කායික දුකත් අපේ මම කරගෙන මගේ කරගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එක්තරා අවස්ථාවක අනාථපිණ්ඩික සිටුතුමාට ඊටාම බලවත්සේ රෝගාබාධයක් ඇති වුණා. අසනීප වෙච්ච අනාථපිණ්ඩික සිටුතුමාට පන්සලට එන තරම්වත් අවස්ථාවක් තිබුණේ නැහැ. ඔහු ඊට පස්සේ ඔහුගේ ළඟම හිටිය සේවකයෙකුට එන්න කියලා ඔහු සඳහන් කළා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා නමස්කාර කරලා උන්වහන්සේට කියන මම මෙහෙම ළඩ වෙලා ඉන්නවා කියලා. ඒ විතරක් නෙවෙයි, සරුත් හාමුදුරන්ටත් මගේ රෝගී තත්ත්වය කියන්න සරුත් හාමුදුරන්ට කියන මාව බලන්න එන්න කියලා. මම උණ ගෙහින් එන්න කියලා අර කුරුසියට සඳහන් කළා. ඉතින් මේ තැනැත්තා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා, සරුත් හාමුදුරන්ට ආරාධනා කළා වඩින්න කියලා. ඉතින් සරුත් හාමුදුර මුණ ගැහෙන්න සැරියුත් හාමුදුරුවෝ අනාථ පිණ්ඩිකසිරිතුමා මුණ ගැහෙනට ආවා. ආපු වෙලා ඉතාම අමාරු මට්ටමේ හිටියේ. ඔහුගෙන් අහුව කොහොමද සිරිතුමනි ඔබගේ සෞඛ්‍ය තත්ත්වය? අනේ ස්වාමීනි මට හරිම අමාරුයි. මට කායික වශයෙන් අතිශය වේදනාකාරී වෙමන් ඉන්නේ. මට තියෙන වේදනාව කොච්චරද කිව්වොත් හරියට ඉතාම තියුණු ආයුධයකින් නැත්නම් ඉතාම තියුණු පිහියකින් මගේ ඔළුවට අනිනවා වගේ වේදනාවක් මට තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉතාම ශක්තිමත් වරපටකින් මගේ ඔළුව ඉතාම දැඩිසේ වෙලලා කඩ කරලා හිර කරනවා වගේ මට දැඩි වේදනාවක් එනවා. ඒ විතරක් නෙවෙයි මස් කපන කෙනෙක් මස් කපන ආයුධයෙන් මගේ උදරයට දැඩිව පහරක් ගහනවා වගේ මට දැඩි වේදනාවක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ශක්තිමත් පුරුෂව දෙන්නේ අත් දෙකෙන් අල්ලගෙන අඟුරු වලකට දානවා වගේ මට කායික වශයෙන් දැඩි වේදනාවක් එනවා. මට මේක උහුලගන්න බෑ කියලා. ඉතාම සංවේදී අවස්ථාවක් වෙනතුනි. මේ අවස්ථාවේදී සරුවත් හාමුදුරුවෝ දෙන්න පුළුවන් ඉහළම ධර්මාවාදය මෙතෙන්දි දෙනවා. පින්නතුනි ඔබ දන්නවා සාමාන්‍ය ඔබේ ජීවිතය බලන්න ඔබට ඇතැම් විට කායික වලටත් තියෙන අවස්ථාවකදී අපි කියමු ඔබට දැඩි හිසරදයක් තියෙනවා කියලා. නැත්තම් ශරීරේ වෙනත් තැනක ලොකු වේදනාවක් තියෙනවායි කියලා. එවැනි වේදනාවක් තියෙන අවස්ථාවේදී ඔබ ඉතාම කැමති ඔබ ඉතාම ආදරය කරන ඔබට ඉතාම සලකපු කෙනෙක් ඉතාම දුරබැහැර ඉඳලා වසර ගානකට පස්සේ ඔබ මුණ ගැහෙනවා. ඔබ මේ වේදනාවෙන් අවස්ථාවේ එතකොට ඔබට තත්ත්වය මොකද්ද? අර ශාරීරිකව දැනෙන වේදනාව දැනෙනවද? ඒ වේදනාවට වඩා ඔබට සතුටක් එනවා. අන්නේ සතුට නිසා අර කායික වේදනාව යටපත් වෙලා ඒ සතුට තමයි ස්මතු වෙන්නේ. ඇතැම් විට අඬන්නේ හිටිය කෙනා දැන් මේ hina වෙනවා. පින්නතුනි මේ සාමාන්‍ය ලෞකික මට්ටමේ අපේ කායික වේදනාව දුරු කරගන්න ක්‍රමය. නමුත් පින්නතුනි බුදුදහමේ සඳහන් වෙනවා මීටත් වඩා ප්‍රබල ශාරීරික වේදනාවක් තිබුණත් මීටත් වඩා ඉතාම සාරතකව ඒ වේදනාව යටපත් කරගත හැකි මාවත බුදුහාඳුර ඉතාම පැහැදිලිව දේශනා කරනවා. අන්නේ දේශනාව තමයි මේ අවස්ථාවේදී සරුවත් මාහිමියන් වහන්සේ මේ අනාථ පිණ්ඩික සිටුතුමාට සඳහන් කරන්නේ. මොකක්ද විස්තරය? ඒ තමයි මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සිටුතුමනි ඔබ ඔබගේ ඇස ඔබේ කන නාසය දිව ශරීරය කියන මනස කියන මේ ඉන්ද්‍රියවල ඔබේ හිත ඇතුළත් කරගන්න එපා. ඔබේ ඇස ඇති දෙයක් විදිහට ගන්න එපා. ඇස ඇසුරු කරන්න එපා. කන නාසය දිව ශරීරය මේ දේවල් තුල හිත බැස ගන්න එපා. ඒ වගේම ඔබ ඇසෙන් දකින බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු තුලත් ඔබේ හිත බැස ගන්න එපා. ඒ විතරක් නෙවෙයි මේ ඇස සහ රූපය ඉන්ද්‍රිය සහ අරමුණු දෙක අරමුණු කරගෙන ඇතිවෙච්ච විඥානය ඇස අරමුණු කරගෙන ඇතිවෙච්ච චක්කු විඥාන, සෝත විඥාන ආදී මේ විඥාන තුල ඔබේ හිත බැස ගන්න දෙන්න එපා. ඒ වගේම මේ තුන හේතුයෙන් ඇතිවෙච්ච ස්පර්ශය ඇසෙන් ඇතිවෙච්ච රූපය පිළිබඳව හටගත්තු ස්පර්ශය මේ ආදී ස්පර්ශයයි ඔබේ හිත නිත්‍ය වශයෙන් බැස ගන්න දෙන්න එපා. ඒ වගේම ඒ අස්කන්නාසාදී ඉන්ද්‍රිය ඔස්සේ හටගත් රූපාදී අරමුණු පිළිබඳව හටගන්න වේදනාව ගැන දැන් අපිට බොහෝ විට කායික වේදනා නෙන්නේ. ඒ කායික වේදනාවේ හිත බැස ගන්න දෙන්න එපා. ඒකෙන් ඔබ නිදහස් කරගන්න. මේක පින්නතුනේ ඊටාම පැහැදිලිව ධර්මයේ විස්තර කරන කාරණය. අපි මේක කරන්නේ කොහොමද කියන කාරණේ ඉදිරියට විස්තර කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අසාදී ඉන්ද්‍රිය විතරක් නෙවෙයි. ඊළඟ පියවර විදියට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ අපේ මේ ශරීරය සකස් වෙලා තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූත රූප තියෙනවා. අන්නේ සතර මහා භූත රූප වලත් ඔබේ හිත බැස ගන්න දෙන්න එපා කියලා. ඊළඟට සඳහන් කරනවා අපේ ජීවිතයේ කුමන අත්දැකීමක් අපි ලබා ගත්තත් ඇසට රූපයක් දැක්කත් කනට ශබ්දයක් ඇහුවත් නාසයට ගඳ සුවඳක් වින්දත් දිවට පහසක් වින්දත් මේ කුමන දෙයකින් අපේ අරමුණක් ලබා ගත්තත් ඒ අරමුණේ යටි තලය තමයි යටම මට්ටම තමයි ස්කන්ධ පංචකය කියන එක. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය නැත්නම් පංච උපාදාන ස්කන්ධය තමයි මේ ඉහළින් පේන රූප ශබ්ද ආදී තියෙන පල්හා මට්ටම. උදාහරණයක් විදිහට කියනවා නම් අපි අයිස්බර්ග් එකක් බලනකොට අපිට අයිස්බර්ග් එකේ උඩ කොටස විතරයි පේන්නේ. නමුත් වතුරෙන් යට තවත් ලොකු කොටසක් තියෙනවා. අන්නේ වතුරෙන් යට පේන කොටස වගේ තමයි මේ ස්කන්ධ පංචකය කියලා කියන්නේ. දැන් මේ පිනතුන් මේ බණ කියන හාමුදුර දිහා බලනවා. මේ හාමුදුර කියන බණවල සම්භය ඔබට ඇහෙනවා. මේ හාමුදුර කෙනෙක් කියලා හඳුනා ගන්නකොට මේ සම්භය ඔබ තේරුම් ගන්නකොට ඔබට හිතෙන්නේ මේ හැට පේන හාමුදුර තේරුම් ගන්නවා මේ කියන බණ ටික තේරුම් ගන්නවා කියලා ඔබට හිතෙන්නේ. නමුත් ඇත්තටම මෙතෙන්දී ඔබ මේ තේරුම් ගන්නේ ඔබේ ඇසවත් රූපේවත් ශබ්දේවත් කනවත් නෙවෙයි. ඔබ මේ ඉන්නේ මේ ස්කන්ධ පංචකයත් එක්ක ඉන්නේ. හැම වෙලාවෙම මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයක් හට ගන්නවා. ඒක එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඉතින් මෙන්න මේක තමයි ඇත්තටම අපේ ජීවිතය කියන්නේ. සරුවත් මාහිමියන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට සඳහන් කරනවා මෙන්න මේ රූප ආදී ස්කන්ධ පංචකයේ ඔබේ හිත පිහිටුවා ගන්න එපා. ඒ තුල අවිද්‍යාවෙන් ඉන්න එපා. එතනිනුත් හිත නිදහස් කරගන්න. ඒකත් විඥාන තිතියක් විඥානයේ බැසගන්න ස්ථානයක් කරගන්න එපා කියලා. ඒ විතරක් නෙවෙයි. ඒකත් උඩ ඇහිරට ගිහිල්ලා යම් කෙනෙක් ආධ්‍යාත්මික දියුණුව වෙනවා නම් ධ්‍යාන මට්ටමේ විතක විචාරාදී ධ්‍යාන වෙන්න පුළුවන්. නැත්තම් ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන ධ්‍යාන අරමුණු තියෙනවා. අන්නේ අරමුණක් තුලවත් හිත බැස ගන්න දෙන්න එපා කියලා. පින්නතුනේ මේ සරුවත් හාමුදුර සඳහන් කරන්නේ අනාථ වෙන සිටුමාට මේ සෝවාන් වෙල හිටිය ජීවිත කාලයේ අපමණ දන් දෙලා මේ ගෞතම සම්බුද්ධ ශාසනයට සවිසාල දායකත්වයක් කරපු මේ සම්බුද්ධ ශාසනයෙහි අග්‍ර ශ්‍රාවක ගිහියන් විදියට හිටිය මේ ශ්‍රාවකය ගැන සඳහන් කරන්නේ ප්‍රධාන ගිහි උපාසකයා. පින්නතුනේ මෙන්න මේ ආකාරයට අපේ හිත පවත්වා ගන්න කොහොමද කියන එක ගැන දැන් අපි නුවණින් මදක් විමසලා බලමු. මේක තමයි පින්නතුනේ අපේ ජීවිතයේ යථාර්ථය ගැඹුරින් හිතන ක්‍රමය. මේක හරියට හිතුවත් පින්නතුනේ ඒ හිතන මොහොතෙහි අපි සම්පූර්ණයෙන්ම ධර්ම මානසිකාරයක ඉන්නේ. ධම්ම විජය සම්බොජ්ජංගයත් එක්ක ඉන්නේ. අර අපි කියවනේ කායිකව ලෙඩක් තියෙනකොට අපේ ළඟම ඥාතියෙක් කවත් අපි සතුට වෙනවා කියලා. ඒ වේදනාව අපේ යටපත් වෙනවා කියලා. අන්න ඊටත් වඩා ඉහළ මට්ටමින් අපේ මේ කායික මානසික වේදනා දුරු කරගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. ඔබ දන්නව බොජ්ජංග සූත්‍රය. කස්සප බොජ්ජංගය, මොග්ගලාන බොජ්ජංග, මේ ආදී බොජ්ජංග සූත්‍ර දේශනා කරේ ඇයි? අර ස්වාමීන් වහන්සේලා අසනීප වෙච්ච වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේලාට මේ ධර්ම මානසිකාරයෙම ඉන්නට අවස්ථාව සලසලා දුන්නා. ඒකෙන් තමයි මේ කායික ලෙඩ දෝක්කයට පත් වෙන්නේ. අනිත් අතින් ඔබ දන්නවා ගිරිමානන්ද සූත්‍රයේහි ගිරිමානන්ද හාමුදුර අසනීප වෙච්ච වෙලාවේදී ආනන්ද මාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙතින් දස සංඥා ඉගෙනගෙන ගිහිල්ලා අනිත්‍ය සංඥා, අනර්ථ සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා, ඒ වගේම පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකී අනිවිරත සංඥා, ආනාපාන සති මෙන්න මේ කරුණු ටික ඉදිරිපත් කළා. අර ප්‍රබල කායික වේදනාවකින් හිටිය ගිරිමානන්ද හාමුදුරන්ගේ ඒ කායික වේදන යටපත් වුණා. පින්වත්නි බුදුදහමේ සාරය මේ විස්තර කරන්නේ. ඊටාම ගැඹුරු ධර්ම කාරණා මෙහි කරනකොට ඒ ධර්මයෙන් ඇතිවන සතුටෙන් අර සියල්ලක්ම යටපත් කරගන්න පුළුවන්. අපි එක කල යුතු ආකාරය කල හැකි ආකාරයේ ධර්මානුකූලව අපිට මේ ලැබිච්ච වෙලාව තුළ අපි විමසලා බලමු. පින්නතුනේ අපේ ජීවිතය කියලා කියන්නේ මේ වර්තමාන මොහොත. වර්තමාන මොහොතේ අපි ඇසෙන් රූපයන් දකින අවස්ථාව, කනෙන් ශබ්දයක් අහන අවස්ථාව, නාසයෙන් ගඳ සුවඳක්, දිවෙන් රසයක්, ශරීරයෙන් පහසක්, මනසට අරමුණක්. මෙන්න මේ ඇස කන ආදී ඉන්ද්‍රියකින් අරමුණක් ගන්න අවස්ථාව තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මේ ආයතන හයක් තිබ්බට, ඉන්ද්‍රිය හයක් තිබ්බට පින්නතුනි එක වෙලාවක එක ඉන්ද්‍රියක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ ආයතන ඉන්ද්‍රිය ටික වේගින් යන නිසා අපිට පේන්නේ ඔක්කොම ටික එක අවස්ථාවෙදි ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් එක අවස්ථාවක එකයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකටත් නෙවෙයි පින්නතුනි. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංච ඉන්ද්‍රිය නැත්තම් පංචායතනයන්ගෙන් ගන්න අරමුණු ඉතාම ෂණිකයි. ඒ විතරක් නෙවෙයි, ඒ ඔස්සේ ගන්න රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන සහ මේ ආයතන වලට ලක්වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු ඉතාම ෂණිකයි. ෂණික විතරක් නෙවෙයි, ඒ ගන්න අරමුණ හඳුනා ගන්නම ඒ විඥානේ නිරුද්ධ වෙනවා. ඒ විඥානේ නිරුද්ධ වීම අර අරමුණු ගැනීම තුලින්ම සිද වෙනවා. ඒක ඉතාම ෂණිකයි. එතකොට මේ පංච විඥානයන්ගේ ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, න කේචි ධම්මේ මේ පංච විඤ්ඤේහි න පරිජානාති කියලා. මේ පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් හඳුනා ගන්න බෑ කියලා. අඤ්ඤත්‍ය අබිනිපාත මත්තා කියලා. අරමුණ පතිත වීම විතරයි සිද්ධ වෙන්නේ. එහෙනම් පින්නතුනි අපි යමක් ගැන දැක්කනම්, ඇහුවනම්, ගඳ සුවඳ වින්දනම් ඒ හැමදේම අපි මොහකින්ද කරගෙන ඒක හඳුනාගත්තේ. ඒක හඳුනාගත්තේ මනසින් අපි. මනසින් හඳුනාගත්ත විතරක් නෙවෙයි, අපි ඒ දේ මනසින් හඳුනා ගන්නකොට අපේ ඇත්තටම ජීවිතේ ලක්ෂණය මොකද්ද? අර මුලින් ලැබී තත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට අපි ජීවිතේ යම් තාක් මගේ දරුවා කියලා, අම්මා තාත්තා කියලා, ස්වාමි දියණිය කියලා ඒ කුමන හෝ දෙයක් අපි දැක්කනම්, ඇසුවනම්, ගඳ සුවඳ වින්දනම් ඒ හැම දෙයක්ම අපි හඳුනාගත්තේ කොහොමද? හඳුනාගත්තේ මනසින් පින්නතුනි. මනසින් හඳුනා ගන්නකොට ලක්ෂණය මොකද්ද? අර මුල් අද්දැකිය මෙතන ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙන. ඒක එතන වෙලා නැහැ. පින්නතුනි අපට කවදාකවත් අපට මේ අරමුණට ළඟා වෙන්න බෑ. රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, ස්පර්ශයකට අපට කිසිදාක ළඟා වෙන්න බෑ පින්නතුනි. ඒක හිතන්න එපා අතීතයේ නිරුද්ධ වෙච්ච අරමුණක් විතරයි කියලා. මේ මොහොතේ ඔබ ඇසට දකින රූපයටවත් ඔබට ළඟා වෙන්න බෑ. ඔබ අහලා ඇති අර සත්තුන් ඇති කරන විශේෂයෙන් කරත්තවල බඳින අස්වයන් හරකුන් වැනි සත්තුන්ගේ ඉස්සරහා කන්න මොකක් හරි බඳිනවා. පේන මට්ටමකින් අඟල් ගානක් ඉස්සරහා කියලා බඳිනවා. හරකෙක් නම් ඒ හරකට තනකොළ ටික, අස්වයෙක් නම් අස්වයට කැරට් ටිකක් ඉස්සරහා කියලා බඳිනවා. ඒ සතාට පුළුවන් දෙයකට ලං වෙන්න. හැතැම්ම 100ක් ගියත්, හැතැම්ම ලක්ෂයක් ගියත් කිසිදාක පිනතුනි ඒ සතාට පුළුවන් කමක් නෑ අර ආහාරයට ළඟා වෙන්න. අපිත් ඒ වගේම තමයි. අපේ මේ ඇහෙන් දකින මේ මොහොතේ දකින රූපයට ආලෝක වර්ෂ වලින් ගියත් පිනතුනි අපට යන්නට බෑ. ආලෝක වර්ෂ මිලියන ගානකට එහා තියෙන දෙයකට අපට භෞතික වශයෙන් යන්න පුළුවන්. හැබැයි ආධ්‍යාත්මික වශයෙන්වත් පින්නතුනි මේ කියන ඔබට මේ මොහොතේ පේන මේ රූපයට ඔබට ළඟා වෙන්න බෑ. මේ ඔක්කොම අපි අත්විඳින මොහොතින්ද? අත්විඳින මනසින්. එහෙනම් අපි මෙතෙක් කල දුක් විඳලා තියෙන මොහොතද? අපි මෙතෙක් කල දුක් විඳලා තියෙන්නේ අපේ ඇසට දැකපු රූපය අපි හිතන් ඉන්නේ අතට අල්ලන්න පුළුවන්. ඒ ඇසට දකින රූපයේ දේවල් අහන්න පුළුවන්. ඒ ඇසට දකින රූපය මට අල්ලන්න පුළුවන් කියලා තමයි අපි හිතාගෙන හිටියේ. අපි අල්ලන කොටක් හිතුවේ ඇල්ලුවා කියලා. පින්නතුනේ ඇත්තටම අපි මේ දේ මෙතෙක් හඳුනාගත්තේ කොහොමද? හඳුනාගත්තේ මනසින්. එතකොට මෙන්න මේක අපි දකින්නට ඕන. අපට යම් තාක් විදියකට ජීවිතේ කායික මානසික දුක් ටිකක් ඇති වුණා නම් ඇති උනේ කොහොමද? ඇති උනේ අපි මේ ඇසෙන් දකින දේ අපි හිතාගෙන ඉන්නවා, කනෙන් අහන්න පුළුවන්, නාසයෙන් ගඳ සුවඳ බලන්න පුළුවන්, ඒක දිවෙන් රස විඳින්න පුළුවන්, ඒක ශරීරයට පහස විඳින්න පුළුවන් කියලා මේ අපේ අවිද්‍යාව නිසා. ඒ නිසා අපි දැක්කොතින් අපට තේන්න පිනතුනි මෙන්න මේ මොහොතේ දකින ඇස, මේ මොහොතේ ශබ්දයක් අහන අවස්ථාව, මේක දකින අසන අවස්ථාවේදී අපි දක්සනෝතින් මේ දැන් සිද්ධවන්නේ තමන්ගේ මනස සහ ධර්මාලම්බන දෙක එකතු වෙලා. නැත්නම් අපේ හිතත් අර අතීතයේ නිරුද්ධ වෙච්ච රූප ශබ්ද ආදී පිළිබඳව තියෙන වේදනා සංඥා දෙකත් ධර්මාලම්බන විදියට ස්පර්ශ කරන අවස්ථාවයි දැන් මේ තමන් අත්විඳිනේ කියලා දැක්වතින් පින්නතුනේ ඒ අවස්ථාව තමයි දුක නිදහස් වීම කියලා කියන්නේ. අපට කායික වේදනාවක් එන්න පුළුවන්, ශරීරයේ දැඩි වේදනාවක් එන්න පුළුවන්. ඒ වේදනාවක් එන අවස්ථාවේදී අපි දැක්කොත් මේක විඳින්නේ මේ අතේ වේදනාව නෙවෙයි, දැන් මේ තමන් හඳුනාගන්නේ මනෝ විඥානය කියලා දක්ෂනෝදින් අපි මේ වේදනාව හොයාගෙන අතට යන්නේ නැහැ. ඒකෙන් කියන්නේ කායික වේදනාවට ප්‍රතිකාර ගන්න නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. සාමාන්‍ය සම්මුති සත්‍ය විදියට කායික වෙලඩක් තියෙනවා, ඒකට ප්‍රතිකාර කරනවා අපි. ඒක කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ කායික නිරෝගීතාවය ලබා ගන්නත් අපි මොකටද මෙන්න මේ මානසික ආධ්‍යාත්මික දියුණුව සඳහා උපයෝගී කරගන්නේ. මොකද ශරීරයක් නොතිබ්බත් අපිට මේ වැඩේ කරන්නත් බෑ. මේ බනහන්නේ, දන් දෙන්නේ, මේ ඔක්කොම කරන්නේ ශරීරයක් තියෙන හින්දා. හැබැයි ඒ ශරීරයෙන් විතරක් අපිට දුක නිදහසන්න බෑ. ඒ ශරීරය පරිහරණය කරන ගමන් අපි ආධ්‍යාත්මික දියුණුව වෙනට ඕන. අන්නේ ආධ්‍යාත්මික දියුණුවන මාවතයි ප්‍රඥාව දිනු කරගන්න මාවතයි. ඒ ප්‍රඥාව තුළින් තමන්ගේ කෙලෙස් යටපත් කරගෙන දුක නිදහසන මාර්ගය මේ දේශනා කරන්නේ. දැන් ඔබතුමාට දේහේ නොනගෙන දුකක් වේදනාවක් ඇති. ඒ වේදනාවේ අවස්ථාවේ ස්වභාවය මොකද්ද? ඔබතුමාට රූපයක් මතක් වෙනවා. ජීවත් වෙන කාලේ එතුමියගේ රූපය, එතුමිය කරපු දෙයක්, කියපු වචනයක්, ශබ්දයක්, ගඳ සුවඳක් මේ වගේ දේවල් මතක් වෙනවා. ඒ මතක් වෙන අවස්ථාවේදී මතක් වෙන්නේ නිකන් නෙවෙයි රූපයකුත් එක්ක. ඒ රූපයකුත් එක්ක මතක් වෙන අවස්ථාවේදී ලක්ෂණය මොකක්ද අපට හිතෙන්නේ? ඒ සිද්ධිය සිදුවෙන අවස්ථාව තුළම ඔබ ජීවත් වෙනවා. නමුත් අපි දන්නේ නැහැ මේ මොහොතේ වෙන්නේ. ඒ අතීත අත්දැකීමේ පොඩ්ඩක්වත් දැන් මේ ලාවේ ලෝකෙ ඉතුරු වෙලා නැහැ. දැන් එකමඩ බලන්නේ එතුමගේ ශරීරය ආදාහනය කරන අලු ටික ඔක්කොම දැන් තැම්පත් කරලානේ තියෙන්නේ. ඇත්තටම දැන් සිහි කරන්නේ මොකද්ද මේ වෙලාවේ? තමන්ගේම මනස මේසේ කරන්නේ. ඒ සීකරණ අවස්ථාවේ බාහිර ලෝකයේ කිසිම දෙයක් නැහැ. ඒ විතරක් නෙවෙයි පිනතුනි, ඔබ මේ බණ කියන හාමුදුරුවෝ දිහා බලන්නේ ඩායිරිත් ඒකමයි වෙන්නේ. අර මුල් අත්දැකීම පොඩ්ඩක්වත් මේ වෙලාවේ නැහැ. මේ තේරුම් ගන්න මනසින්. අන්න ඒ තේරුම් ගන්න මනසත් ස්ථිර දෙයක් නෙවෙයි. මේ අවස්ථාවේදීම හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා අපි දැක්කොත් පින්නොතින අන්නේ වෙලාව තමයි අර සැරුත් හාමුදුරුව සඳහන් කරන්නේ අනාථ පින්ඩක සිටුමනේ ඔබ ඔබේ ඇස ඇසුරු කරන්න එපා, රූපය ඇසුරු කරන්න එපා, චක්කු විඤ්ඤාණය ඇසුරු කරන්න එපා, ඒ චක්කු ස්පර්ශය සංපස්සය ඇසුරු කරන්න එපා, ඒ චක්කු සංපස්සයෙන් හටගත්තු වේදනාව ඇසුරු කරන්න එපා කියන්නේ මේකයි. ඒ කියන්නේ අතීතයෙන් නිරුද්ධ වෙච්ච එක තුළ හින්න එපා කියන මේ කියන්නේ. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ මේ සතර මහා භූත රූප වලින් ඉන්න එපා. ඒකෝ වාත්විඳින මනසෙන්, මනසෙන් අත්විඳින වෙලාවේදී අතීතයේ ජීවත් වෙන්න එපා කියලා මේ කියන්නේ. ඒ තරක් නෙවෙයි. රූපාදී ස්කන්ධ පංචකයත් ඒ මුලින් ලැබිච්ච අත්දැකීම මේ වෙලාවේ නිරුද්ධ වෙලා මේ වෙලාවේ තමන් අවිද්‍යාවෙන් හිටියොත් තමා උපාදාන ස්කන්ධ පංචකයක් කරගෙන මේ ඉන්නේ. එතකොට මෙන්න මේ දැක්ම අපි යථාර්ථයක් කරගන්න නම් මේක අහල විතරක් බෑ. මේක යථාර්ථයක් කරගන්න ප්‍රතිපදාව තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. තමන්ගේ කය සිත ගැන නිතර අවධානයෙන් ඉන්න. නැත්තම් කය, වේදනා, සිත, සිතුවිලි ගැන නිතර අවධානයෙන් ඉන්න. හැම වෙලාවෙම තමන්ගේ ශරීරය ගැන හිතගෙන අවධානයෙන් ඉන්න. මේ අවධානයෙන් ඉන්න අවස්ථාවෙත් තමන්ට මොකද වෙන්නේ? හැම වෙලාවෙම තමන්ට පේන්නේ කුමන දෙයක් දැක්කත්, ඇසුවත්, ගඳ සුවඳ වින්දත්, රස වින්දත්, පහසක් ලැබුවත් ඒ හැම මොහොතක්ම කියන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකය හට ගැනීම, ඒ හටගත් දේ එතනම නිරුද්ධ වෙනවා කියලා තමා දකිනවා. එතකොට තමන්ට අතීතයේ දේවල් මතක් කරගන්න පුළුවන් වුණ දෙයක්. නමුත් මතක් කර ගන්නකොටම දන්නවා දැන් මේ මතක් වෙන්නේ ඒ සිද්ධිය නෙවෙයි. ඒ සිද්ධිය අරබය හටගත්තු සිටිවිලි ටිකක් මේ මෙනෙහි කරන්නේ. ඒ සිටිවිලි ටිකක් ස්ථිර දෙයක් නෙවෙයි. මේ වෙලාවේ හටගෙන මේ මොහොතේ හටගෙන මෙතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. පින්නතුනි මේක මේ මොහොත විතරක් නෙවෙයි. ඔබට ජීවිතේ හැම මොහොතම මේක අත්දකින්න පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවනම්. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේක. ඔබ ආහාර පානයක් ගත්තත්, ඇවිද්දත්, වාහනේ පැදෙව්වත්, වෙනත් කටයුත්තක් කරමින් හිටියත්, කෙනෙක් එක්ක කතා කරමින් හිටියත්, ඒ කතා කරන මොහොතේ දකින්න මේකෙන් දීවත්‍ය නිස්කන්ධ පංචකයක් එක්ක මේක අතීතයෙන් මෙතෙන්ට එන දෙයක් නෙවෙයි, වර්තමානයේ අනාගතයට එන දෙයක් නෙවෙයි. ඒ මොහොතේම හේතුඵල නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා දකින්න. ශාරීරිය මතක් වෙනකොට යම් කිසි කෙනෙකුගේ රූපයක් මතක් වෙනකොටම දකින්න මේ රූපය ආහාර නිසා හටගෙන ආහාරයෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා දකින්න. වේදනාවක් එනකොටම වේදනා විස්පර්ශ නිසා හටගත්තේ ඒ ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියලා දකින්න. සිතක් හටගන්නකොටම දකින්න ඒ සිත නාම රූප නිසා හටගත්තේ නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකින්න. ඒ විතරක් නෙවෙයි සංඛාර නැත්තම් චේතන ඇති වෙනකොට ඒ චේතන ස්පර්ශ නිසා හටගත්තේ එතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න. ඒ විතරක් නෙවෙයි යම් කිසි වෙලාවක යම් කිසි පුද්ගලයෙක් හෝ දෙයක් හෝ මතක් වෙනකොට ඒ ස්ථානයේ තමන්ගේ හිත බැසගෙන හිත නොයන මට්ටමේ තියෙනවා නම් අපි දක්ෂ වෙන්නට ඕන තමන් දැන් අවිද්‍යාවෙන් ඉන්නේ කියලා. යම් කිසි වෙලාවක දුකක් හෝ ඒ වගේම අනුවණින් අපි යමක් ගැන සතුටු වෙන හැම අවස්ථාවකදීම අපි ඉන්නේ අවිද්‍යාවේ කියන කාරණාව තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන එතන ප්‍රමාද වෙනකොටම ඔබ මේ අහපු ධර්මයේ ඔබට මතක් වෙන්නට ඕන. මතක් වෙනකොටම ඔබට ඔබ ගැනම ලැජ්ජාවක් හට ගන්නට ඕන. මේක කියන්නේ අට්ටි යති හරායති ජිගුජ්ජති කියලා. ශ්‍රුතවත් ශ්‍රාවකයෙකුට ඇතෙන් රූපයක් දැකලා ඒ රූපයේ බාහිර ලක්ෂණයි කියලා අවිද්‍යාවෙන් බලනවද නුවණින් බලනවද කියලා තමන් දන්නවා. බාහිර රූපයක් දැකලා ලස්සන එක ලස්සන නැහැ කියලා කියන්නේ නැහැ. රහතන් වහන්සේ ලස්සන දේවල් ලස්සන විදිහට සඳහන් කළා කියනවා. හැබැයි ඒ සඳහන් කළේ නුවණින් ප්‍රඥාවෙන් විද්‍යාසහගතව. උන්වහන්සේ දැක්ක ඒක ලස්සනයේ කියන අවස්ථාවේදී මේ ලස්සනය කියන්නේම තමගේ සිතිවිලි ටිකකට කියන එක දැක්කා. ඒ අවස්ථාවේදී බාහිර රූපය විඥානට්ඨිතියක් කරගත්තේ නැහැ. තමන්ගේ හිතේ ඒ රූපය තුල බැසගෙන හිටියේ නෑ. මේ මොහොතේ ඔබ මේ බණ කියන හාමුදුරු දිහා බලන විටත් ඔබ දක්ෂ වෙන්නට ඕන මේ හාමුදුරු කෙනෙක් කියලා මා හඳුනාගන්නේ මනසින් ඒක ස්කන්ධ පංචකයක්. ඒක පෙරපසු නොවේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා ඒ ප්‍රඥාව තුල මේකට දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි මේ දක්ෂතාවය නිසාම අපට කායිකව කොයිතරම් වේදනාවක් තමන් ළඩ වෙලා ඇති වුණත් තමන් දකින ওই වේදනාව හඳුනාගන්නේ මනසින් ඒක ස්කන්ධ පංචකයක් එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. අපි රෝහලේ රෝහල්කට වින්න පුළුවන්. මේ අවස්ථාවේදී යඩියෝම කායික වේදනාවක් වෙන අවස්ථාවේදී අපිට මේක ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපේ ළඟම ඥාතියෙක් ළඩ වෙලා ඉන්න අවස්ථාවේදී අපිට ඒ ළඩගෙන ලොකු සංවේගයක් හට ගන්නවා. අපේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, ස්වාමී භාර්යාවන් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්. ලැඩවිලි නාස්තාවේදී අපි මහා දුක් වෙනවා. අන්නේ දුක් වෙන අවස්ථාවේදීත් මේ යථාර්ථය මෙනෙහි කරන්න පින්නතුනි. තමා මේ දුක් විඳින්නේ තමන්ගේම මනසින් කියලා දකින්න. මේ අතීතයේ නිරුද්ධ වෙච්ච මේ යථාර්ථය නුවණින් දකින්න නැති නිසා නේද තමා දුක් විඳින්නේ කියලා බලන්න. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. ඔබ මොහොතක් හරි හිතන්න. මෙන්න මේ දුකෙන් නිදහස්සල මේ යථාර්ථය පෙන්වන්න නේද? බුදුහාමුදුරෝ ඇස් ඉස් මස්ලන් දීලා සාරාංශික කර්මලක්ෂයන් පෙරම් පිරුවේ අපට මෙන්න මේ අවස්ථාවෙන දුකෙන් නිදහස් වෙන නේද? මෙච්චර වටිනා දර්ශනයක් ඉදිරිපත් කළ තියෙන බුදුහාමුදුරෝ මං කෙරෙහි කොච්චර කරුණාවෙන්ද මේ මාර්ගය පෙන්වලා දුන්නේ? මගේ ඇස් දෙකට එන කඳුළු ටිකෙන් ඒ කඳුළු ටික මගේ පිසදාන නේද? බුදුහාඳුර මේ දර්ශනයක් අවබෝධ කරේ. අපි වෙනුවෙන් නේද මේ දුක් විඳින්නේ? ඉතින් මමත් මේ දුක විඳින්න ඕනද? මං විඳින ඕන දුක් ටික ඔක්කොම බුදුහාඳුර විඳලා තියෙනවා. මං මේ මොහොතේ විඳින තියෙන දුක් ටික ඔක්කොම වසර 2600ක් ඒ උතුම් රහතන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය විඳලා තියෙන පිණුතුනි. ඒ මේ දර්ශනය අපට දෙන්න. ඒ නිසා පිණුතුනි තව දුරටත් අපි දුක් විඳිය යුතු නැහැ. අප ජීවිතයක දවසක් එක මොහොතක් ජීවත් වුණත් කල්පනා කරන්න පිණුතුනි මේ දුක් විඳින අපේ අපේම වරදෙන් අපේම අවිද්‍යාව අපේම මුලාව නිසා නේද? අන්නේ මුලාවෙන් නිදහස් වෙන නේද බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ පහළ වුණේ? ඒ පහළ වෙච්ච ධර්මය තේරුම් ගන්නට නේද මා මේ මනුස්ස ලෝකෙට ආවේ? ඉතින් ඒ දුර්ලභ අවස්ථාව ලැබලත් මා වෙනත් වෙනත් දේවල් පිටුපස්සෙ ගිහිල්ලා මේ අවස්ථාව මා අහිමි කර ගන්නවද? මේ මොහොතේම මා දුකෙන් නිදහස් වෙනවාද කියන එක තමයි තීරණය කරන්නේ. අඩුම වශයෙන් පේනතුනි ඒ බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් හෝ වේවා කෘතඥතාවයක් වශයෙන් බුදුහාමුදුරුවෝ අපෙන් ඇත්තටම බුද්ධ පූජා බලාපොරොත්තුුනේ නැහැ. උන්වහන්සේගේ ගුණ ගායනාවක් බලාපොරොත්තුුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන වෛද්‍යවරයෙක් වගේ අපි වෛද්‍යවරයාගේ ගුණ ගායනා කළාට වෛද්‍යවරයාගේ බෙහෙත් හොඳේ කිව්වට ලෙඩේ සනීප වෙනවද? උදේ ඉඳන් රෑ වෙනකම් අපි කොයිතරම් දුරට බුදුහාමුදුරුව ගැන වර්ණනා කළත් ඒක අපට කුසලයක් හිතේ ඇති වෙනවා. නමුත් ඒක දුකේ නිදහසන හේතුවක් නැහැ පිණුතුනි. දුක නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ අර වෛද්‍යවරයාගේ බෙහෙත් අරගෙන අපි බොනවා වගේ. ධම්මෝසද සමන්නත්ථි ඒතම් පියොත බික්ඛෝ කියලා බුදුහාම දේශනා කළා. ධර්මයේ සමාන ඖෂධයක් නැහැ. මෙන්න ඖෂධය. මේ අවිද්‍යාව දුරු කරලීමේහි ප්‍රත්‍යක්ෂ ඖෂධය මේක. ඒ නිසා හිතට අරමුණක් එනකොටම දක්ෂ වෙන්න. මේ තමත් විඳින්නේ ස්කන්ධ පංචකය. මේ තමන්ගේම මනස තමන් මේ කියවන අවස්ථාව. මේ ඇත්තටම රූපේ තියෙන වෙලාවක් නෙමෙයි මේක. මේ රූපය කියලා ගන්නවා නම් ගන්න තමන්ගේ නොදැනීමෙන් මේ සිද්ධවන්නේ සිතිවිලි ටිකක් හටගෙන මේ මොහොතේම නිරුද්ධ වීමක් කියලා දකින්න. අන්නේ දකින අවස්ථාව තමයි අපි බුදුරජාණන් වහන්සේට කළුණ සලකන අවස්ථාව. අන්නේ දකින අවස්ථාව තමයි අපි ස්වාමීන් වහන්සේලාට ප්‍රත්‍යෝපකාර කරන අවස්ථාව. අන්නේ දකින අවස්ථාව තමයි අපි අපේ අම්මට තාත්තට කළුණ සලකන අවස්ථාව. අපේ අම්මා තාත්තා දෙන්නට අපිට මේ ඒ දෙන අපිට මේ ජීවිතේ ලබා දුන්නේ. මේ ධර්ම අවබෝධ කරගන්න පිණිසුනි. මෙන්න මේ ධර්මයේ සිහි කරන අවස්ථාව තමයි අපේ ළඟම ඥාතීන්ට ළඟම මියගිය ඥාතීන්ට අපි කරන උපකාරය. ඇයි ඒ අපේ ළඟම ඥාතීන් විශේෂයෙන් මියගිය ඥාතීන් කැමතිනේ අපි දුක් විඳිනව දකින්න. එතකොට අපි අවිද්‍යාවෙන් නම් ඉන්නේ අපේ දුක් විඳින අවස්ථාව. අපි අඬහඩේන අවස්ථාව කියන අපි අවිද්‍යාවෙන් ඉන අවස්ථාව. අර නිරුද්ධ වෙච්ච රූපය ඇති දෙයක් හැටියට අරගෙන ඊයතුලින් පීඩාවටපත් වෙන අවස්ථාව. අපේ ඥාතීන් අපට ආදරේ. ඒ ආදරේ ඥාතීන් කිසිම කෙනෙක් අපි දුක් විඳිනවට කැමති නැහැ. එහෙනම් පින්නතුනේ මෙන්න මේ නුවණට ඥානයට අපි එන්නට ඕන. ඒ ඥානයේ සුතමේ ඥානෙ විදිහට අසහා දැනගෙන ඒක චින්තාමේ ඥානෙ විදිහට නිතර නිතරම හිතන්න. මේකයි ජීවිතේ වෙන සිද්ධිය කියලා. ඒ විතරක් නෙමෙයි හැකිතාක් දුරට සතර සතිපට්ඨානේ ඉන්න. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර තුල නිතරම ඉන්න. මේක තමයි අපට තියෙන රැකවරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වස්සකේ පෙට්ටිකේ ගෝචරයේ විශේෂ චරිත පියාගේ විශේෂෙහි ඉඩමෙහි පියාගේ නිවසේ වාසය කරන්න. පියාගේ නිවසේ විදියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ සතර සතිපට්ඨානේ. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ ළඟම ඥාතීන් බියව වෙනකොට බලවත් සංවේගයකට යම් කිසි කෙනෙක්පත් වෙනවා නම් අන්නේ ප්‍රිය විප්‍රයෝග දුකෙන් නිදහස් වෙනටත් උන්වහන්සේ මාර්ගය දේශනා කළා. අත්ථ දීපා භික්ඛවේ විහරත සරණ නාඤ්ඤ සරණ. ධම්ම දීපා භික්ඛවේ විහරත ධම්ම සරණ නාඤ්ඤ සරණ. තමන්ගේ සිත පිළිසරණක් කරගෙන දෙවෙනක් කරගෙන වාසය කරන්න. ධර්මයේ දිවයින ප්‍රදීපය ආලෝකයක් කරගෙන ජීවත් වෙන කියලා දේශනා කළා. මේ ධර්මය දෙවෙනක් කරගෙන ජීවත් වෙන කියන්නේ මොකද්ද? මෙන්න මේ දර්ශනයෙන් සතර සතිපට්ඨානය තුල වාසය කිරීම. මෙන්න මේ දර්ශනය තුල එක පැත්තකින් වාසය කරනවා නම් අපි ඒ මොහොතේම දුකෙන් නිදහස් වෙනවා. අනිත් පැත්තෙන් අපි දක්ෂ වෙන්නට ඕන ජීවිතයේ කොයි අවස්ථාවක අපි මිය ගියත් දුගති ගාමී නොවන විදියට ඊටාම ඉහළ මට්ටමේ අපේ කුසලිය අපි තියා ගන්නට ඕන. ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ඒ වගේම දාන් දීමෙන් ඇතිව කර ගන්නා වූ ත්‍යාග සම්පත්තිය, මෙන්න මේ සම්පත්‍ය තුන නිතරම අපේ ජීවිතයකට තියා ගන්නට ඕන. ඒ මොකද්ද කියනතුනි, මෙන්න මේ දර්ශනයෙන් අපේ සතර සතිපට්ඨානය තුල ඉන්නකොට අපට නිතරම මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ, ධර්මය, සංගය. මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ දර්ශනයෙන් අපට ඉන්නකොට කායිකව වාචිකව අපට වැරදි කරන්න බෑ කියනතුනි. අපි નિરાයාසයෙන්ම සීලය පිළිපදිනවා. අපට කෙනෙක් දිහා දැකලා බනින්න බෑ කියනතුනි. අවවාදයක් දෙන්න පුළුවන්, ওই වරද හදාගන්න කියලා. නමුත් අපට ද්වේෂසහගත පුද්ගලෙකුට බනින්න බෑ. ඇයි ඒ? මේ ඉස්සරහා ඉන්න පුද්ගලය කියලා හඳුනාගන්නේ මනසින් කියලා දැක්කොත්, ඔහු දන්නම ඉස්සරහා ඉන්න කෙනාට බනිනව කියන්නේ මොකද්ද? මගේම හිතටම බනින්නේ. ඉදිරිපිට ඉන්න කෙනෙකුට වෙනස්කමක් කරනවා නම්, අසාධාරණයක් කරනවා නම් කරන්නේ කාටද? මගේම හිතට නේද? ඒ විපාක ටික මටම නේද එන්නේ කියන එක තමන් දන්නවා. ඔහු කර්මය ගැන, කම්මසකතා ඥාන ගැන හොඳ අවබෝධයනුයි මේ කටයුතු කරන්නේ. අන්න ඒ වෙන කෙනෙකුට කායික වායිසික වරදක් කිසිම කෙනෙකුට කරන්න බෑ කියනතුළු. ඒත් එකම සීලය පිළිපදිනවා. අනිත් පැත්තෙන් නිරතුරුව ලෝක සත්‍ය සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්නවා. මේ ලෝකේ ඉන්න බොහෝ අය මේ දුක් විඳිනව නේද? සැප විඳින කෙනෙක් නැති බවට අවබෝධ වෙනවා. ධර්මයේ නිසි ලෙස මේ මාර්ගට ආපු කෙනෙක් හැර පින්නතුන් ලෝකේ කවුරුවත් සැප විඳින්නේ නැහැ. සැප විඳිනවා කියලා ලොකු ගෙදරක හිටියට, කැම බීම ටිකක් කෑවට, සින්දු ටිකක් ඇහුවට, ලොකු වාහනයකට ගියාට පින්නතුනි, එයා ඇත්තටම සැප විඳින අය නෙවෙයි. සම්පූර්ණ පින්නතුනි මේ සිහින ලෝකෙක ඉන්නේ. අර සිහිනෙන් ඉඳගෙන ලස්සන හේනියක් දකිනා වගේ මේ ලෝකෙක ඉන්නේ. අන්න ඒ සිහිනෙන් අපිව අවදි කරවලා, මේකට තමයි ස්පිරිචුවල් අවේකනින් කියලා කියන්නේ. ආධ්‍යාත්මික ප්‍රබෝධයේ තිබීම කියන්නේ මේක. මෙන්න මෙතනින් නිදහස් වෙනවත් එක්කම තමා රූපයෙන් සම්පූර්ණ නිදහස් වෙනවා. රූපයක් නැහැ කියන එක නෙවෙයි, මෙයා රූප සමුදය රූපාංගමෙට ගිහිල්ලා ඒ හටගත්තු රූපයෙන් නිරුද්ධ වෙනවා, නිරුද්ධ වෙලා කියන එක දැන් දකිනවා. සමුදය තුල හිත බැසගෙන නැහැ. ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වෙනගත්තු අරමුණු තුල තාම ජීවත් වෙන්නේ ඒ හටගත්තු දේ, ඒ සමුදය වුණු දේ නිරෝධ වුණා කියලා දැකලා ඔහු ස්පර්ශ නිරෝධයට ගිහිලින්නේ. මේක තමයි ආයතන කුසලතාවය කියන්නේ. මේක තමයි විඥාන ත්‍ිතියෙන් බැහැර වෙනවා කියලා කියන්නේ. මේක තමයි ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියන්නේ. මේක තමයි දුකෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ආධ්‍යාත්මික දියුණුව ලබන්නටයි අප මේ ලෝකෙ ඉපදුනේ. අන්න ඒ ඉපදෙච්ච නුවණැති කෙනා එක දවසක් මේ දර්ශනෙන් ජීවත් වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධහම නොදෙක අවුරුදු 100ක් ජීවත් වෙනට කෙනෙකුට වඩා මේ ධහම දැකලා එක දවසක් කිසියම් කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ජීවිතය උතුම් කියලා. ඉතින් මේ දර්ශනෙට යන්න පුළුවන්කමක් තියෙන්නේ, මෙහි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ අපේ හිත සමාධිමත් කරගත්තොත්. ඒ හිත සමාධිමත් කරගන්න පුළුවන්කමක් තියෙන්නේ කායික වාචික සංවරය, සීල ඇති කරගත්තොත්. ඒ සීල ඇති වෙන්න ඊට මුලින් දාන ආදී පින්දහම් කරන්නට ඕන, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන. මේ සියල්ලක්ම ලැබෙන්නේ අපේ තියෙන සත්පුරුෂ දහම් නිසා. ඔබේ දෑතින් පූජා කරන දාන ආදී දේවල්, අම්මට තාත්තට සලකන ඒවා, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන ඒවා, අසරණයට පිහිට වෙන දේවල්, මේ හැම දෙයකින්ම තමයි මේකට පරිසරය ඔබට ලබා දීලා තියෙන්නේ. ඔබ මේ අහන බණ ටික ඔබ අහන්නේ ඔබේ ජීවිත කාලය කරපු පින්කම් නිසා. අතීත ආත්ම බහල පින්කම් විතරක් නෙවෙයි, මේ ආත්ම භාවයේත් ඔබ අම්මට තාත්තට සලකලා, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරලා, දුගී මගේ යාචක ආදීන්ට පිහිට වෙලා මේ ලබාගත්තා වූ පින්කම ආනිසංස තමයි ඔබ මේ මොහොතේ දකින්නේ, මේ මොහොතේ මෙයක් තියෙන්නේ. ඒ නිසා ඔබම කරපු පින්කම් වලට ඔබට ලැබෙන ධර්ම දායාදයක් ප්‍රසන්ට් එකක් තමයි ඔබ මේ ලබන්නේ. මේ ත්‍යාගයේ ධර්ම, මේ ත්‍යාගය ඔබ ලබන්නේ ඔබ කලින් මේකට කුසල කර්ම විදියට ඔබ ගාස්තු ගෙවලා ඉන්නේ. ඔබ ණය නෑ මේ බණ පදේ අහනවට. ඔබම කළාව කුසල දහමල ආනිසංසයි ඔබ මේ භුක්ති විඳින්නේ. ඒ නිසා මේ මොහොතේම පින්නතුනි අපි මේ දුකෙන් නිදහස් වෙන දක්ෂ වෙන්නට ඕන. ආනන්ද මහත්මයා දැන් දෙහිදී නෝනගේ පින්තූරේ බලමින් ඉන්නේ. මේ බලන මොහොතේ දක්ෂ වෙන්න මේ තේරුම් ගන්න දේ මානසිකව කියලා දක්ෂ වෙන්න. අන්න ඒක නෝනින් දකිනකොට ඒකම තමයි මා හිතන්නේ එතුමියට ඔබ පුණ්‍යානුමෝදනා කිරීමත් වෙන්නේ. ඉතින් ඒකෙන් අපි ජීවිත සාර්ථක කරගනිමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දින අප මේ ධර්ම දේශනාව තුළින් අප විශේෂයෙන් සාකච්ඡා කළේ අපට වැළඳෙන කායික සහ මානසික රෝග ගැන. ශාරීරික වශයෙන් අපට නොයෙක් විදිහේ ලෙඩ දුක් හැදෙන විවිධ හේතු මත, වාපිස්සෙන් මාදී හේතු මත, ඍතු විපර්යාස මත, ඒ වගේම වැරදි හැසිරීම මත, උපක්‍රමාදී හේතු මත ලෙඩ දුක් හැදෙනවා. ඒ අතරේ කර්ම විපාක නිසා ලෙඩ දුක් හැදෙනවා. ඉතින් ඒවා යටපත් කරගන්න ක්‍රම අපි සාකච්ඡා කළා. යහපත් සෞඛ්‍ය අනුව ජීවත් වීම, ඒ විතරක් නෙවෙයි හොඳ ආහාර පාන නිසි ලෙස පාවිච්චි කිරීම ආදීන් අපි නිරෝගී වෙන අතරේදී කර්ම දෝෂ වශයෙන් එන අකුසල විපාක තියෙනවා නම් දාන සීල භාවනා විශේෂණ මෛත්‍රී භාවනාවෙන් ඒ අකුසල කර්ම විපාක රසක් යටපත් කරගෙන අපට කුසල ඉස්මතු කරගන්න පුළුවන්. නමුත් ඒ කොහොම හිටියත් පින්නතුනි අපට හැමදාම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අවුරුදු 100ක් ජීවත් වුණත් අපි මේ ගමන යන්නට ඕන. අන්නේ ගමන සාර්ථක කරගන්න අපි මානසිකව නිරෝගී යුතු ආකාරය මේ සඳහන් කළේ. එහිදී පින්නතුනි එක පැත්තකින් දාන ආදී පින්දහම් සිදු කරගෙන සිල්වන්ත බව මෛත්‍රී භාවනා තුළින් හැම මොහොතෙම සුගතියට සූදානම් වෙලා ඉන්න. කොයි අවස්ථාවක මිය ගියත් කිසිදු අවස්ථාවක දුගතිගාමී නොවන විදියට තමන්ට පිළිසරණක් සකස් කරගන්න. කොයිතරම් ඥාතින් හිටියත් ඒ කිසිදු කෙනෙකුට පුළුවන් කමක් නැහැ ඔබව සුගතියට රැගෙන යන්න. කොච්චර ධනෙ තිබුණත්, කොච්චර හොඳ වාහනයක ඔබ ගමන් ගියත් ඒ දෙයින් ඔබට පුළුවන් කමක් නැහැ සුගතියට යන්නට. වාහනේ පන්සලට එන්න පුළුවන්. හැබැයි වාහනේ සුගතියට යන්න බෑ. ඔබට තියෙන ඉන්ෂුරන්ස් එකෙන් ලෙඩ වුණාම සල්ලි ටික ප්‍රතිකාර ටික ගන්න පුළුවන්. හැබැයි ඉන්ෂුරන්ස් එකෙන් ඔබට සුගතියට යන්න පුළුවන් කමක් නැහැ. ඔබේ දරුවෝ වෛද්‍යවරු වශයෙන් ඉන්නවා නම් ඔබ වෛද්‍යවරයෙක් නම් බෙහෙත් ටිකක් අරගෙන ටික කලක් නිරෝගී වෙන්න පුළුවන්. නමුත් මරණය නිදහස් වෙන්න බෑ. මහලු වීම නිදහස් වෙන්න බෑ. ඒ වගේම සුගතියට යන්න නම් ඒ දේ විතරක් අපර ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා අපේ හිත අපේ දියුණු කරගන්නට ඕන, කුසලයේ තුල තියාගෙන ඉන්නට ඕන. නිතරම බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන සරණ ගිහිල්ලා නිරතුරුව පංචශීල ආරක්ෂා කරමින් ජීවිතේ මුණ ගැහෙන හැකි හැම දිනාටම සුළුවෙන් හෝ උපකාරයක් කරන්න බලන්න. බඩු භාණ්ඩ වලින් උපකාරයක් කරන්න බැරි වුණත් අවම වශයෙන් දවසට විනාඩි 10ක් හෝ සීල සත්ව සුවපත්ත්වවා කියන මෙත්සිත වඩන්න. වාඩි වෙලා ඉකීරියවක කරන්න බැරි වෙන පුළුවන්. නමුත් එහෙම වුණත් ඔබ වැඩපල කරන ගමන් හෝ වාහනේ පදවද්දි හෝ ඇවිදින ගමන් හෝ මේ සිතුවිලි දිනු කරන්න. සීල සත්ව සුවපත්ත්වවා කියන ප්‍රාර්ථනාව හැකිතාක් දිනු කරන්න. ඒකෙන් අපේ ආධ්‍යාත්ම ජීවිතයේ ප්‍රබල වෙනසක් වෙනවා, ලොකු දියුණුවක් වෙනවා. ඒ අතර පින්නතුනි මේ තාම දුර්ලභව ලබාගත්තු උතුම් සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්නවා කියලා කියන්නේ මෙන්න මේ දර්ශනයත් එක්ක ඉන්න. මේ හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයෙන් සතර සතිපට්ඨානය තුළ ඉන්න වේලාව ටිකෙන් ටික වැඩි කරගන්න. කොමන සිතුවිල්ලක් හිතට ආවත් රූපයක් තුළ හිත බැස නොගන්නාසේ නිතරම ප්‍රඥාව තුළ සම්මා දිට්ඨිය තුළ ඉන්නට උත්සාහ ගන්න. මේක තමයි පින්නතුනේ අපේ සැබෑ දක්ෂතාවය කියලා කියන්නේ. මේක තමයි මෙලව උපන්නා වූ කෙනෙකු බුද්ධිය ලබන අග්‍රතම බුද්ධි ඵලය බවට පත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ දේශනා කළේ මේ ඉහෙළම බුද්ධි සාපල්‍යතාවය ලබාගෙන එතනින් අපි ප්‍රඥාවෙන් මේ දුකෙන් නිදහස් වීමටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඒ නිසා මේ ආධ්‍යාත්මික ගමන දිනෙන් දින ශක්තිමත් කරගන්න උත්සාහ කරන්න. එහෙම නොවෙතින් පිනතුනි අපට ලෙඩ වුණා කියලා දුකක් නැහැ. අපට මරණයට ලං වුණා කියලා දුකක් නැහැ. ඇයි ඒ තමා මේ සම්බුද්ධ ශාසනයෙන් උපරිම ප්‍රයෝජන ගත්තු කෙනෙක් විදියට තමාට නෙද්දක පියාගන්නට අවස්ථාව සැලසෙලා තියෙනවා. මෙහෙම කටයුතු කරන්නට මේ අද ශ්‍රවණය කරපු ධර්මයේ ඔබට ආනිසංසයක් වේවා, ආශිර්වාදයක් වේවා. මේ සියලු පින්කම් වල තුනේ ජනිත කරගත් ආ උපුණ්‍ය ඵලය අද විශේෂයෙන් සිහිපත් කරන මීට තුන් මාසයක කලින් මියගිය දේහිනිස නිවරත්න නෝනා මහත්මිය මේ පින අනුමෝදන් වේවා. මේ පිනින් සුවපත් විය හැකි අම්තා ඥාතීන් ඔබ නමින් මියගිය යම් තා ඥාති මිත්‍රාදී මෙත්නම් ඒ සියලු ඥාතිහුද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ආනන්ද මහත්තයා මේ ඉස්සරහට ඇවිල්ලා පැම්බාජනේ අරගෙන අපේ පුණ්‍ය ආනුමෝදනා කරමු. මේ සඳහා සහභාගී වෙන පිනතුන් හැම දෙනාමත් අන්තර්ජාලය ඔස්සේ සූම් තාක්ෂණයෙන් සහභාගී වෙන පිනතුන් හැම දෙනාමත් ආනන්ද මහත්මයාගේ ඥාතීන් මේ සඳහා සක්‍රියව සහභාගී වෙන්න ඔබත් ඉන්න තැන්වල ඉඳගෙන ඒ දෙහි නිරෝණ ඇතුළු ඔබ හැම දෙනාගේම නමින් මියගිය ඥාතීන් හෝ මේ උතුම් පුණ්‍ය ඵල අනුමෝදන්ව සුවපත්ත්වා කියන පැතුමෙන් අපේ ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු යතාවාරි වහපුරා පරිපූරෙන්ති සාගරං ඒවමේවයිතෝ දින්නං තේ නං උපකප්පති ඔන්න මේ උදකං වට්ටං යතානින්නං පවත්තති ඒවමේවයිතෝ දින්නං පේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මදෘෂ්ටික පින් කැමති දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. මේ දිනවල ලෝකේ පුරාම ලෙඩ දුක් වලින් පත්වෙන්න, ඒ අසරණ භාවයට පත්වෙන්න හැමදෙනාටම දෙවියන්ගේ අනුග්‍රහයෙන් ආශිර්වාදයෙන් ඒ හැමදෙනාමත් සුවපත් කර දීමට දෙවියන්ට කල හැකි උපකාරයන් සලසා දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනමෝදනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසයෙන් දහම් පඬුරු පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුවෙන් වෙන තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිරෝගී රෝගී සම්පත්තියේ චිර ජීවනයේ සැලසේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිර්භයං සෝකං පන්තා ච නිස්සෝකං හන්තු සම්මේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොලින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.